සාමු දෙදහස් පහළොව වසරේ දොළොස්වැනි මාසේ 25 වෙනිදා නත්තල් දවසේ භාවනා වැඩසටහන, ඒ වගේම ස්වාමීන් වහන්සේගේ උපන්දිනයේ දවස. උපන්දින කිව්වහම උපන්දින දැන් දෙකක් තියෙනවා සමහර නේද? එකක් ඉපදුණු දිනය, අනිත් එක නොමැරෙන දිනය. නේද? එහෙම අපි කියමු. එකක් ඉපදුණු දිනය, අනිත් එක තමයි නොමැරෙන දිනය, උපන්දිනය. මැරිලා නූපදිනේන් දහමක් නෙමෙයි, ඉපදිලා එද්දිම නොමැරෙන දහමක් තමයි බුදුහාමුදුරුවෝ ලොවට දේශනා කළේ. එහෙනම් අපි සමාජයේ තේරුම් ගත්ත තැන්වල ලොකු අඩුපාඩු තිබිලා තියෙනවා. අප්‍රමාදෝ මත පදම් ප්‍රමාදෝ මච්චනෝ පදම් අප්‍රමත්තා නමියන්ති නේද? මැරෙන්නේ නැහැ අප්‍රමාදේ. අප්‍රමාදී කියලා කියන්නේ ධර්මයේ දැකපු අයනේ. ධර්ම අවබෝධයට පත් වෙන අය තමයි අප්‍රමාදී අය. ධර්මයේ දැක්කේ නැති අය ප්‍රමාදිත අය. අප්‍රමාදී කෙනා මැරෙන්නේ නැහැ. ඒ නිසා ඉපදුණු උපන්දිනේ දවසයි නොමැරෙන උපන්දිනේ දවසයි. නොමැරෙන්නටම ඉපදුණු දවස. ඒක බොහොම ලස්සන කතාවක්. බොහොම දුකසේ මේ අධ්‍යාත්මික පරිශ්‍රණය සුවාගෙන ගිහිල්ලා ඒක චිත්‍රපටියක් ගන්න තරම් දීර්ඝ කතාවක්. එච්චර දෙයක් කියන්න පුළුවන් කමක් නැහැ. අපි ධර්ම සාකච්ඡාවක් කරමු. නමුත් කෙටියෙන් මම කියන්න කැමතියි. මුලින්ම ගිහි කාලයේ සිටම බණ භාවනාවන් පිළිබඳව උනන්දුවෙන් සොයා බැලුවා. එහෙම බලබලා ඉන්න කාලකදී හැමතැනටම දැන් ගිහිල්ලා ආරණ්‍ය වලට ගිහිල්ලා භාවනා කරනවා එනවා. නමුත් තේරුම් යනවා දැන් මෙහෙම ගිහි ඇඳුමින් හිටියාම හාමුදුරුවොත් එක්ක හරියට සාකච්ඡා කරන්නත් බෑ, අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අපි ගිහියෝ ඒ ඇත්ත පැවිද්ද හැටියට ඉක්මනින්ම ප්‍රතික්ෂේප කළ දාන ගතියකුත් තියෙනවා, තර්ක කරන්නත් බෑ. හරි, මේ තියෙන චිත්ත ගැටලුවක් තිබ්බා. ඊළඟට ස්වභාවය තමයි රස්සාවකුත් නැතුව මුකුත් නැතුව බණ භාවනාවන් වල යෙදෙනකොට ඒ මිනිස්යාවනේ පිරිහෙනවනේ. දැන් මහාන කමේ හිටියොත් කවුරු හරි පිනට හරි දෙනවනේ නේද? මම සන්තෝෂයෙන් හරිද? එහෙම ඉන්නකොට කීයක් හම් වෙන්නේ නැහැ. ඉතින් මම කල්පනා කරගෙන ඉන්න වෙලාවේ මට හිතෙනවා රහත් වෙච්ච අය නෙමෙයිනේ මහාන උනේ. අඩුපාඩු ගන් තියෙන අය මහාන උනේ. ඒ නිසා බටු ගෙඩියක් විතර වරදක් කළත් පොල් ගෙඩියක් විතර හොඳක් කරගන්න පුළුවන් වෙයි කියලා කල්පනා කරලා ඉවර වෙලා මහාන වෙන්න ඕන කියලා තීරණය කළා. ඒ කියන්නේ බටු ගෙඩියක් විතර වරදක් වෙනුවෙන් පොල් ගෙඩියක් විතර හොඳක් අහක දාන්න හොඳ නෙමෙයි. ඒ නිසා එහෙම අඩුපාඩුකම් තිබුණත් මේ අපි වගේ අඩුපාඩුකම් තියෙන අයට තමයි මේ සිවුර තියෙන්නේ මේ කියලා කල්පනා කරලා මේක පියාපත් දෙකක්. බුදුරජාණන් වහන්සේ එසේම දේශනා කළා තියෙනවා, නිවන් මගට යන්න හොඳ පියාපත් දෙකක් මේ බුද්ධ චීවරය. ඉතින් මේ පියාපත් දෙක මට අවශ්‍යයි කියලා කල්පනා කළා. එහෙම කල්පනා කරලා කොයි උපවත් කියලා කොහොම හරි මහාන වෙලා හරියන්නේ ධර්මයේ තියෙන තැනක මහාන වෙන්න ඕන කියලා කල්පනා කළා. කල්පනා කළා ධර්මයේ තියෙන තැනක මහාන බව කටයුතු කරලා හැකියාව ලැබෙනවා අපේ කඳුබුල ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේදී පැවිදි බව ලබන්න මඩවල උපාලිනායක ස්වාමීන් වහන්සේ යටතේ. එහෙම කටයුතු කරගෙන ඉදින් දැන් එක භාවනාවකින් නොසෑහෙන පුජ්‍යයෙක්. කොයිවද ධර්ම සාකච්ඡාවක් තියෙන්නේ? කවුද මොනවා හරි විශේෂ බණක් කියන්නේ? ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා දැන් මට යන්න ගිහිල්ලා සාකච්ඡා කරන්න හරීම කැමැත්තක් තියෙනවා. ඒක නිසා පින්තුනේ මේ කහල බලනවා හාමුදුරුවන්ගෙන් හරි බණ අහන්න යන්නද මම. එහෙම යන්නද කියලා ඇහුවාම ඒ තැන්වල යන්න ඕනේ නැහැ, ඔය ත්‍රිපිටක ධර්මයේ බලාගෙන ඉන්න කියලා. ඉතින් වරක් දෙකක් තුනක් විතර අහලා බැලුවම අවසරයක් දෙන්නේ නැහැ. මං කර වැඩි ලියුමක් කියලා දෙන ඕනේ හොරෙන්ම තාප්පෙන් පැනලා ගියා. මේ අම්මග හොයාගෙන මිසක් මං ආයෙ එන්නේ නැහැ කියලා ලියුමක් ලියලා බිත්තියාලු. එමේ සැරේ තාප්පෙන් පැන්නේ නැහැ වගේ. ගේට්ටුව උදේ පාන්දරින් අරකකන් ඉඳලා හොරෙන් තාප්පෙන් පැනලා ගියා. ඒ කියන්නේ තාප්පෙට උඩින් නෙමෙයි පැන්නේ. තියෙන තාප්පෙන් ගේට්ටුවෙන් ගියේ. එහෙම ගිහිල්ලා කාලයක් හැම තැනම නිදහස තියෙනවා. දැන් ඉතින් හැම තැනම ආරණ්‍ය වල යනවා, භාවනා මධ්‍යස්ථාන වල යනවා, කවුරු හරි දේශනයක් කරනවා නම් කොයි බහරි ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා හොයාගෙන යනවා. ඉතින් මොනවා හරි මේ භාවනාවක් කියනවනම් ඒ භාවනාවල් වල කෙලවරටම කරනවා. හරි වේවා වැරදි වේවා දෙන උපදේශය අනුව වරිම කරනවා. මොකද හේතුව මිනිසෙකු විසින් කළ දෙයක් මටද කළ හැකි කියන මහා වීරයක් තිබුණු කෙනෙක් හැටියට බැහැයි කියන මාතෘකාවක් වචනයක් මගේ ශබ්දකෝෂේ තිබුණේ නැහැ. අදත් නැහැ, ඒක හෙටත් නැහැ, ජීවිතේම නැහැ. හඳට වුණත් යන්න පුළුවන් කියන අදහස තමයි තියෙන්නේ. ඊරට වුණත් යන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැහැ. එහෙම තිබුණු නිසා අර දෙන ඕන භාවනාවක් හරිම වීරියවන්තව කැපවීමෙන් කටයුතු කළා. එම කරගෙන කරගෙන කරගෙන ඉදින් පින්නතුනේ දැන් එක එක භාවනාවල් කරලා එක එක තත්ත්වවල තිබ්බට මේක සම්පූර්ණ ඉවරයක් නැති බව පේනවා. ඒ හදිස්සියේම මට මේ ධම්මග අවදි වෙන්නේ හරි අපූර්ව අවස්ථාවක්. අපේ නායක හාමුදුරන්ට ආරාධනා කරන පිරිසක් සමග මේ අනුරාධපුරේ වඩින්න ඉන්න කියලා. නායක හාමුදුරෝ ඒක ප්‍රතික්ෂේප කළා, නායක හාමුදුරන්ට එන්න බැහැ. හැබැයි අපේ පන්සලේ ඉන්න හොඳම හාමුදුරු නමක් ඉන්නවා. මං ඒ හාමුදුරුව දෙන්නම්, ඔයගොල්ලෝ ඒගොල්ලොත් එක්ක යන්න අනුරාධපුරේ. ඒ හාමුදුරුවත් කැමති වෙයි අනුරාධපුරේ ගිහිල්ලා ඉන්න කියලා. ඉතින් ඒ පිරිස තමයි ගම්පහ ඉන්න අමරසේකර කියලා පින්වත් පවුලක් නෝන මහත්මයා දෙපළ. ඒ මහත්මයායි නෝනයි මට ආරාධනා කළා. තව පිරිසකුත් එක්ක අපි විතරයි යන්නේ සායනාස අපේ වාහනයට. වහන්සේත් වඩින්න අපි පහසුකම් සලසන්න අනුරාධපුරේ වන්දනා කරන්න වඩින්න කියලා. ඉතින් අපි වැඩම කරන අවස්ථාවේදී මම ඒ කාලෙත් අචංචා ස්වාමීන් වහන්සේගේ ක්‍රිෂ්ණමූර්තිතුමාගේ ඒ වගේම අපේ තිසරණ පොත් කලාපය කරපු කෝට්ටේ දේවානන්ද හාමුදුරුවන්ගේ කැසට්ස් ගොඩාක් අහලා ඒ වගේම මේ බණත් පොත්පත් පත්තර ඒ තියෙන කියවලා අර වගේ ධර්ම යම් කිසි සන්නද්ධ වීමක් තිබුණා. මේ සන්නද්ධ වීමක් තිබුණට ඒක දැකපු කෙනෙක්ගෙන් ජීවිතේට ලැබුණේ නැති ගතියක් තියෙන, මේක තනියෙන් තේරෙන්නේ නැති එක්තරා පැනගන්න බැරි අවස්ථාවක් තියෙන වගේ තේරුණා. එහෙම තේරිලා තියෙන අවස්ථාවේදී රුවන්වැලි සෑය ඈතින් පේනවා. දැන් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඳලා එනින් ගමන් රුවන්වැලි සෑය ඈතින් පේනවා. පේන තැනකදී හරි ලස්සනයි. සන්ධ්‍යා කාලයක ලයිට් වලින් බබලනවා. ඉතින් මම අර මේ නිර්වාණ ධර්මය කොහොමද මේ චෛත්‍යයේ තියෙන පියවරවල් පියවරවල් හැටියට නිවන් ධර්මයේ ගොඩනගන්නේ කියලා මම පොඩි බණ කතාවක් කිව්වා. ඒ බණ කතාවක් කියන වෙටේ අමරසේකර නෝන මහත්මිය මට ජෝ සාමින් වහන්සේ ඔය වගේම බණක් කියන හාමුදුරු නමක් ඉන්නවා. ඒ වගේම ධර්මයක් කියන හාමුදුරු නමක් ඉන්නවා. හාමුදුරු දවසක් අපි වඩම්මන්නම් මං අහුව කොහෙද කවුද? ඊට පස්සේ කිව්වා මේ අපේ පළාතේ බයි ඉන්නේ ගම්පහ පාතේ ගම සුමනරත්න හාමුදුරුව කියලා මතක් කරා. ඒ මතක් කළාම මම උන්වහන්සේ මුණ ගැහෙන්න වැඩම කළා. ඒ කියන්නේ අපිට අපේ නායක හාමුදුරුවන්ගෙනුත් භාවනා උපදෙස් ලැබුණා. ඒකට අනිකුත් අනිකුත් සියලු දෙනාගෙනුත් අපි මේ ගන්න ආකාරයයි කියන්නේ. එහෙම නැතෝ ඒක වටිනාකමේ ප්‍රභේදයක් නෑ. ධර්මයේ කවුරුත් එක හා සමානව දෙනවා. නමුත් එක එකනාට ඒක තේරෙන තැනක් තියෙනවනේ. ඒක ෘචිකත්වයෙන් තේරෙන තැනක් තියෙනවා. දැන් අපි ඉංග්‍රීසි ගුරුවරු 10ක් හිටියත් ඒ ගුරුවරු අතරින් අපිට එක්කෙනෙක්ගෙන් තමයි හොඳට ඒක තේරෙන්නේ. එහෙම නැත්නම් ගණිත ගුරුවරු 10ක් හිටියත් අපිට ගණිත ඉගෙන ගන්න පුළුවන් හොඳ ගුරුවරයෙක් ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ ගුරුවරයාගේ ගැටලුවක් නැහැ. ඒක අපේ තියෙන ෘචිකත්වයේ සහ මේ තත්ත්වයක් තියෙනවා. ඒ නිසා ඉතින් විවිධ සායනහන්සේලා සහ කොයි බාහිර හඬක් ඇහෙනවා නම් වහගෙන යන නිසා මම උන්වහන්සේ ළඟට ගියා. ඒ උන්වහන්සේ ළඟට ගියාන පස්සේ උන්වහන්සේගේ ධර්මය හදි මට තේරුණා හරි. දැන් මේක මම පොතෙන් අජීවීව සත්‍ය කියවමින් සිටියා. දැන් ඔන්න ඒ සත්‍ය සජීවී කරගත්ත කෙනෙක් හම්බුණා කියන සතුටක් හිතේ ඇති වුණා එක දේශනය අහනකොට. මේ දේශනා අහන්න යන මම දේශනා කීපයයි අහන්න ගියේ. හැබැයි මමත් අර සමහර පින්නතුන් වගේ මේ නිදි කිරා වැටෙන ගතියක් තිබුණා. මේම ඉඳගෙන ඕම වෙවි තමයි බණ අහන්නේ. ඒ වුණාට නිදි මතේ වගේ සිටියද මම හිතනවා මම නිදි නැහැ කියලා. හොඳ ඇහුම් කන් දීමක් කරනෝ ඒ ඇහුම් කන් දීමේ බරපතල කමටද මම දන්නේ. අර නිදි මත වගේ ගතියකුත් ඒකම ඒ සමාධියත් එක්ක ඇති වෙනවා. නමුත් ඒ කරුණ හොඳට මතකයි. හොඳම කරුණ ජීවිතේට අරගෙනක් තියෙනවා. අමතක වෙලා නැහැ. නොතකා හැරලා නැහැ. එහෙම ස්වභාවයක් තිබුණා. ඒ ධර්මයේ අහගෙන අහගෙන යද්දී ඊට පස්සේ ආශ්‍රිතව ධර්මයේ තේරුම් ගත්ත තව මහත්වරු ගොඩාක් හිටියා. ඒ පිරිසත් එක්කත් ඔය අපිට කතා කරන්න යන එන ගමන් සාකච්ඡා කරන්න තව තව ධර්මයේ දැකපු ගොඩාක් අය හිටියා. ඒ අයත් එක්කත් සාකච්ඡා කරමින් මේ කටයුතු වර්ධනය කරගත්තා. බොහොම ඉක්මනින් එහෙම ඉක්මනින් වර්ධනය කරගෙන ඒ කටයුතු කරගත්තට පස්සේ මට අපූර්ව දවසක් ලැබෙනවා. මෙන්න මේ වගේ දවස මේ උතුම් ආර්ය ශ්‍රාවකයන් මම මුණ ගැහෙන්න දේශනේ දායේ දීලා තිබුණා අඟහරුවාද දවසක්. දැන් බොහොම උච්ච අවස්ථාවක ලොකු පීඩනයක සිටිනවා. ඊට කලින් දවසේ මාර්යා මාත් එක්ක ඇවිල්ලා සාකච්ඡා කළා. ඊට කලින් දවසේ තමයි සක්මන් කරද්දී ඇවිල්ලා මාර්යා කිව්වා ඔයා දැම්ම මේක තේරුම් ගන්න ඕනේ නැහැ ඔයාට වයස තියෙනවා කිව්වා. මම ඒක මාර්යා කියපු දේ බාරගත්තේ නැහැ. මම මාර්යාගෙන් ඇහුවා මැරෙන දවස මට හරියටම කියන්න පුළුවන්ද කියලා. මාර්යා කිව්වා ඒක නම් මට කියන්න බෑ. ඒක කියන්න බෑ. ඩෙන්ගු හැදුණොත් දවස් 3යි, සර්පෙක් කෑවොත් පැය 2යි, රියානුදුරක් වුණොත් එහෙම ඒක ඒවලමයි එතනමයි එන්න පුළුවන්. ඒක කියන්න බෑ. එහෙනම් මම මේක ඉක්මනින් දකින්න ඕන. පොද මේක දැක්කේ නැතුව තේරුම් ගත්තේ නැතුව මළොත් මම කොහේ යයිද කියලා කියන්න බෑ. ඒකටත් තුවමාරේ ඔව් ඒ කතාව නම් ඇත්ත. හැබැයි ඉතින් ඔයා තරුණ ඒකයි මම කිව්වේ එහෙම. මං කොහේ එහෙම නම් බෑ. ඊළඟට මාරයට තව දෙයක් මං කිව්වා. මේක මම තරුණ කාලෙම දැක්කොත් මට වැඩි කාලයක් ධර්මයේ තුල ජීවත් වෙන්න පුළුවන්. මේක නිසා මම මේක ඉක්මනින්ම දකින්න ඕන අනිත් කාර්යය පැත්තකට දාලා. ඒ අදිෂ්ඨානයත් එක්ක කටයුතු කරලා දැන් හොඳටම මොගේ පුරා ගිහිල්ලා බුද්ධිය ඥානය අවදි වෙලා නමුත් ගැටලුත්වක් තියෙනවා ලියා ගන්න බැරුව. ධර්මයේ තේරෙනව අවබෝධ වෙන්නේ නැත්තේ අය. දැන් අපේ මේ කතිකාචාරිත මාතෘකාවට තිබුණු ගැටලුව මට හොඳට තේරෙනවා. අවබෝධ වෙන්නේ නැහැ. ඇයි මොකද වෙන්නේ නැත්තේ කියන ප්‍රශ්නේ වගේ හරි ගැටලුවක් ඒක තිබුණා. ඊටාම ප්‍රබල විදියට. ඉතින් වෙලාවෙලා එක වෙලාවක ගුරුවරුත් එක්ක තරහ එනවා. තව වෙලාවක කනස්සල්ලක් ඇති වෙනවා. කනගාටුවක් ඇති වෙනවා. මේ හැම දෙයක් එක්කම මම මේව ජය ගන්න ඕනේ කියලා අදහසක් එනවා. ඉතින් මට මේක තේරෙන භාෂාවෙන් කිව්වේ නැත්නම් කොල්ලක් අරගෙන ගහනවායි කියන හැටවටම හිත සැර වෙලා තිබුණේ. ඉතින් මං එදා මේ එළියට බහැලා යන වෙලාවක මට භාවනා මධ්‍යස්ථානයේ එළියට යනකොටම හම්බ වුණා දානෙ තලඳන් නැතුව වෙලාසෙනේ වැඩි. මොකද දානෙ වන්දල ගියොත් පහ වෙන නිසා වෙලාව. ලියුමක් හම්බ වුණා. ඒ ලියුමේ තිබුණ හොඳ ආශිර්වාදාත්මක ලියුමක්. Happy New Year කියලා ඊළඟ අවුරුද්දට සුබපතලා ලෝකයක් නිවන්න ඔබ වහන්සේට ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා ඉවර වෙලා ලස්සනට ලස්සන අකුරකින් ලියපු ලස්සන ලියුමක් තිබුණා. මම ඒකත් කියෝ කියෝ තමයි පාරට වැඩම කළේ. ඒකනොත් මගේ හිතේ ශක්තිය ඉතාම ප්‍රබලව ඇති වුණා. ඒක ඇත්ත වශයෙන්ම මේ තරුණ ගෑනු ළමයෙක් කියවපු ලියුමක්. ඒ ගෑනු ළමයා ඊට කලින් මට සිත් ඇලීමක් ඇති කරගෙන ඉඳලා ඒ ළමයා ඇහුවාම මම කිව්වා මේව මම එක්කෙනෙක් සනසන්න ආපු කෙනෙක් නෙමෙයි ලෝකයක් සනසන්න ආපු කෙනෙක් කියලා. ඊට කලින් මම කියලා තිබුණේ ඒකට පිළිතුරු ලිපිය හැටියට තමයි අර විදියට ලෝකයක් සනසන්න ඔබ වහන්සේට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ලිපියේ ඉවලා තිබුණේ. ඉතින් මම ඒක බොහොම සන්තෝෂෙන් කියවමින් ගියා. ඒකත් විශාල ශක්තියක් වුණා. ඒ ලියුම තාම මගේ ළඟ තියෙනවා. තාම තියාගෙන ඉන්නවා. ඒක බොහොම ලස්සනයි. ඒක තියෙන විදිහටම කියන්න තිබුණා. බොහොම හොඳයි ඒක. ඊළඟට ඒකත් කියවමින් ගියාට පස්සේ මම දානි වළඳලා ගියේ නැති නිසා මට දානෙත් ලැබුණා. නමුත් මට ලැබුණාම දාන්නේ පිඟානක්. මම කල්පනා කරේ මම වැඩි මේ ආවේ මේ දානේ පිඟාන කන්දක නෑ. ඉතින් මම උතුම් ඒ ආර්ය ශ්‍රාවකත්වයෙන් ඉල්ලීමක් කළා. මට සාකච්ඡා කරන්න ඕන අවස්ථාවක් ගන්න ඕන කියලා. ඊට පස්සේ ඒක කතා කරලා බලලා ස්වාමීන් වහන්සේට කතා කරලා බලලා උත්තරයක් දෙන්නම් කියලා මට ඒ හිටපු කෙනා කිව්වා. කිව්වහම කෝල් එකක් දීලා බැලුවාම මට අවකාශයක් ලැබුණා දේශනාවෙන් පස්සේ සාකච්ඡා කරන්න පුළුවන් කියලා. දැන් මගේ සූදානම තියෙනවා රාත්‍රී 8 9 10 වෙනකන් හරි මේක සාකච්ඡා කරලා මේක ඉවරයක් කරන්න ඕන. මේක අවසන් කරන්න ඕන. මේක මහවදයක් කියන ඉතින් හොඳින්ම දේශනාව ඇසුවා. තාම ප්‍රබලව සිතින් දේශනාව ඇසුවා. ඒ දේශනාව අසලා අවසානයේ සාකච්ඡාවට ගියා. මම වචන කීපය මතක් කළේ. මම කිව්වා මට මේ ධර්මය පැහැදිලි. මේක තමයි නිවන් මඟ. ඒක තමයි ධර්මය. මට ධර්මය කියන්නත් පුළුවන්. හොඳට තේරෙනවා. මට අල්ලේ තියෙන රේඛාව වගේ පැහැදිලි. ඒත් මට මේ අවබෝධය නැත්තේ ඇයි කියලා මම දන්නේ නැහැ. ඊට පස්සේ මට ඒ පැත්තෙන් ලැබුණු උත්තරය තමයි ඔබ වහන්සේට වෙන වෙන භාවනා පිළිබඳව තාමත් ඇලීමක් ඇති විශ්වාසයක් ඇති නේද කියලා හව ගොඩක් භාවනා වර්ග කළා තියෙන නිසා. මං කියවන්නේ දැන් ඒව අත්හැරලා ඉවරයි මේ මේ තුල ඒ සියල්ලටම වඩා පැහැදිලි බවක් තියෙනවා කියලා. හරි. තව ටිකක් කළා නිහඬව සිටියා. නිහඬව සිටලා මට ඊළඟ උත්තරය දුන්නා. එහෙනම් ඔබ වහන්සේ මේක අවබෝධ කරගන්නට ධර්ම වීර්ය උත්සාහය වැඩි ඇති. ඒ උත්සාහය නිසාම ඔබ වහන්සේට මේක බාධාවක් වෙලා ඇති කියලා මම බැලුවා. බැලුවාම ඒක තමයි තිබුණේ. මොකද්ද මට මේ ලෝකේ හැම දෙයක්ම කරන්න පුළුවන්, මට හැම දෙයක්ම අවබෝධ කරගන්න පුළුවන්, මට තේරුම් ගන්න බැරි දෙයක් නෑ කියන අර මහා වීරයත් එක්ක, පුජ්‍යලත්වයත් එක්ක බැඳිලා කැටි වෙච්ච පුජ්‍යල දෘශ්‍යමානයක්, එතන දෘෂ්ටිමානයක් තිබුණා. ඒක අහගෙන ඉඳලා ගෙදර ගිහිල්ලා පන්සලට ඇවිල්ලා භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා පරිවර්තනය වෙන්න කල්පනා කළේ නෑ. මම එතනම වෙනස් කරලා බැලුවා. හැරිලා බලනකොටම නුවණේ අර මහා ධර්ම ප්‍රඥාවෙන් පින්නතුනේ අරක ගිලිහුණා. හරියට අර නැට්ටෙන් ගිලිහෙන ගෙඩියක් වගේ අර දෘෂ්ටිය තිබුණු අවසාන දෘෂ්ටිය වීරිය අධික බව නිසා ඇති වෙච්ච ඒ ධර්ම සංඛාරය අර නැට්ටෙන් ගිලිහෙන ගෙඩියක් වගේ ගිලිහුණා. ඒක වැටුණා. වැටුණාට පස්සේ ඒක මගේ නම් අභ්‍යන්තරය තුළ දැනුණා. මේ අභ්‍යන්තරය තුළ පීඩා දෙමින් හිටපු යම්කිසි බලවේගයක් ඒ පහළ උදරේ පල්ලෙහා ඉඳලා පොඳුනාටේ පල්ලෙහා ඉඳලා උඩට යම්කිසි තෙරපගෙන උඩට ආවා. ඒ දෘෂ්ටිය දුරු වීමත් එක්කම ඇඟේ තියෙන අනිසි බලය, නැත්තම් සක්කාය දිට්ඨික ස්වરૂපය. ඒක ඇවිල්ලා පපුව හරියට ඇවිල්ලා ඔළුවටත් ඇවිල්ලා ඔළුවෙන් ඒකේ හෝම මෙදලා ගියා. හරියට හැවක් ගැල හැල හැව ගැටුවා වගේ තත්ත්වයක් දැනුණා. හැවෑරියා වගේ තත්ත්ව නයිනේ අයවරන්නේ. නමුත් මේකත් හැවෑරීමක් තමයි. අපි හැවක් දාගෙන ඉන්නේ නේ පුජ්‍යල සංකල්පෙන් හැවක් දාගෙන ඉන්නේ. ඒ හැව මිදුණා වගේ දැක්කා. නව එළිය, නව ආලෝකය, නව දැක්මක්, නව ඇසක්, නව ජීවිතයක්, නව උපතක් ලැබුණා. ඉතින් ඒ එකම මට මතකයි මගේ ඇස් වලින් ගලාගෙන හැලුණා නම් ලොකුම කඳුළු බිඳුව. මට සාමාන්‍යයෙන් තේරුනේ මේ පොල් ගෙඩියක් විතර ලොකු වෙන්නේ නැති කියලා. ඒක ඒ තරමට ලොකු කඳුළු බිඳුවක් ඇහැට. ඒක දුකට, සංවේගයට, කනස්සල්ලට, වේදනාවකට ඇති වෙන දෙයක් නෙමෙයි. මෙච්චර කාලයක් මම මේ හොයපු දේ තමයි මේ නිදහස් වීමත් එක්ක ලැබුණේ. මේක දහම් ප්‍රීතියත් එක්ක එන සතුටු කඳුලක් හැටියට තමයි සලකන්න පුළුවන්. ඒක සාමාන්‍ය ලෝකයේ කඳුලක් එක්ක සමාන කරන්න බෑ. ඒක විශාල කඳුලක් ඇස ළඟට ඇවිල්ලා ඒක ටක් ගල මේ වතුර බිඳුවක් වැටෙනා වගේ කුවට වැටුණා. ඊට පස්සේ ඒක එහෙම හිතන සංසිඳන දැන් නිහඬව මා සිටිනවා. මහා නිහඬව මා සිටින විට මගේ කල්යාණ මිත්‍රත්වය නැවත මගේ හිමසුවා තා ප්‍රශ්න තියනවාද කියන. ඉතින් මා කතා කිරීමට බොහෝම උත්සාහ කරනවා. කිසිදු වචනයක් එන්නේ නැහැ. කතා කිරීමට උත්සාහ කරනවා, කිසිම වචනයක් එන්නේ නැහැ. ඒ වචනේ උගුර හරියට එනකොට විසිරලා. මම උත්සාහ කරන්නේ සත්‍ය කතා කරන්න. මේ වචනය උගුරහට එනකොට අර ප්‍රඥාව මහිමින් ලබා දෙන ආලෝකය නිසා මේ වචනේ ගිලිහිලා යනවා. හැම වචනයක්ම දෘෂ්ටිගතයි කියන්නේ ඒකනේ. දැන් දෘෂ්ටි නැති අවස්ථාවක් ගැන මේ පැහැදිලි කරන්න හදන්නේ. සත්‍ය කතා කරන්න මේ කටහරින්න හදන්නේ. මොනම විදියකවත් සත්‍ය කතා කරන්න කටහර ගන්න බැරි වුණා. සත්‍ය කතා කරන්න කටහරින්න බැහැ වචනවලින්. ඊළඟට තේරුම් ගත්ත මම මගේ කතාව අලුත්ම තැනකින් ආරම්භ කරන්න ඕන කියලා. ඊට පස්සේ මම ඒ උදාහර උපතේදී කතා කරපු පළවෙනි සිංහනාද වචනය තමයි වචන සියල්ල බොරු කියන වචනය. ඒක තමයි මහා සිංහනාදය. පළවෙනි වචනය. වචන සියල්ල බොරු. ඒ කියන්නේ මේ ඌර ළඟට එන විට ඒක මැකිලා යන්නේ සත්‍ය නොවන නිසා. සත්‍ය නොවන නිසා. අදත් මම වචන කතා කරන්නයි ඔබට වචන ඇසුනට. වචන සියල්ල බොරු කියලා ඉතාම ස්ථාවර නොසෙල් වෙන හිමාල පර්වතයේ සෙලවුණත් නොසෙල් වෙන වචනයක් හැටියට වචන සියල්ල බොරු කියලා ස්ථාවරව හෘදයාංගමව අවබෝධයෙන් ප්‍රකාශ වෙනවා. එතකොට මට මගේ කල්යාණ මිත්‍රත්වයෙන් ඔළුව වහලා ඊටට ආශිර්වාද ලැබුණා. තමනු හරි ගැටලු තියනවාද? කිසිත් නැහැ. ඊට පස්සේ මං හඳුන් කූරු පෙට්ටියක් විතරයි ගෙනෙලා තිබුණේ මගේ කල්යාණ මිත්‍රත්වයට දෙන්න. මං දන්නේ මොන හේතුවකටද කියලා මං හඳුන් කූරු පෙට්ටියක් එදා අරගෙන ගියා. මං ඒ හඳුන් කූරු පෙට්ටිය මං කල්යාණ මිත්‍රත්වයට දුන්න. ඇත්තටම මට ඒ ගැටලුව ඇති නිදහස් කරලා දුන්නු ඒ කල්යාණ මිත්‍රත්වයට හඳුන් කූරු පෙට්ටියක් විතරමයි මං දීලා තියෙන්නේ. වෙන මොකවත් දීලා නැහැ. නමුත් මම මේ දෙනවා ඊට වැඩි දෙයක්. ඒ තමයි මෙන්න මේක. මිනිසුන්ට ධර්මයේ දෙනවා. ඒක ඒ කල්යාණ මිත්‍රත්වයට කරන ගෞරවයක්ද නැද්ද? ඒක ගෞරවයක්. බුදුරජාණන් වහන්සේට කරන ගෞරවය, මහරහතන් වහන්සේලාට කරන ගෞරවය, ආර්ය පරම්පරාවට කරන ගෞරවය මම සිදු කරනවා. ද්‍රව්‍යමය වශයෙන් නෙමෙයි, ඊට වඩා වැඩි වටිනාකමක් තියෙන ධර්මදායාදේ එයාටන්ට ඒ ගෞරවය පළ කරනවා. ඉතින් මට ඒ ධර්මයේ ලබා දුන්නු සියලුම දෙනාට, ජීවතුන් අතර ඉන්න අයට කායික සැපය, වඩ වඩා ධර්මයේ දේශනා කරන්නට ශක්තිය, ධෛර්යය, සිතන පතන හිතන ප්‍රාර්ථනා කරන බෝධියක් වේද, සම්පතක් වේද, කායික නිදුක් නිරෝගී භාවයක් වේද, ඒ හැම දෙයක්ම උන්වහන්සේලාට, ඒ ආර්ය ශ්‍රාවකයන්ට, කල්යාණ මිත්‍රත්වයන්ට ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තමයි වැදගත්. තේදා ඉඳලා එදා මම ඒ දේශනේ අහලා ඒ කටයුතු කරගෙන එළියට පාරේ වැඩම කරගෙන එද්දිත් ඇස්වලින් පින්නතුනේ කඳුළු විසිරෙනවා. ඒ තරමට සන්තෝෂයක් සැහැල්ලුවක් තියෙනවා. මම දිනුවා. මම මෙච්චර කාලයක් පරාද වෙලා දුක් වින්දා මම අද දිනුවා කියන මහා සන්තෝෂේ තියෙනවා. ඉතින් ඔහොම එන දවසේදී මේ බස් එකක හරි ගැටලුවක් ඇති වෙනවා. දැන් බලන්න මේ උතුම් ධර්මයක් මෙහෙම අවබෝධ කරගත්තයි කියලා සමහර මේ ආත්ම සංවේදී නැති මිනිස්සුන්ට මේක තේරෙන්නේ. ආත්ම සංවේදීව හිතන කෙනෙකුටනේ මේව තේරෙන්නේ. ආත්ම සංවේදී නැති කෙනෙකුට මේක තේරෙන්නේ නැහැ. ඉතින් වහන් මම පස්සෙකට නැගගහම මගේ හාමුදුරුවෝගේ සීට් එකේ වෙන ළමයි පිරිසකුයි කාන්තාවකුයි එහෙම වාඩි වෙලා ඉන්නෝ. මට කන්ඩක්ටර් මහත්තයා කිව්වා ඒක පිටිපස්ස සීට් එකේ වාඩි වෙන්න කියලා. හාමුදුරුවන්ගේ සීට් එකේ හාමුදුරුවන්ට නෑ, පිටිපස්ස සීට් එකේ වාඩි වෙන්න කියලා. අනේ මට කිසි ප්‍රශ්නයක් නෑ, මට මොන සීට් එකේ වුණත් කමන්නේ, භාවනා මධ්‍යස්ථානට යන්න ඕන, මම පිටිපස්ස සීට් එකේ වාඩි වුණා. මේක වාඩි වුණාම බස් එකේ ඉන්න අයට මේ වැඩේ හරි ගියේ නැහැ. ඇයි හාමුදුරුවන්ගේ සීට් එක හාමුදුරුවන්ට නොදී බලනකොට කන්ඩක්ටර් මහත්තයගේ නෝනායි එයාගේ ළමයි ටිකයි වාඩිලා ඉඳලා තියෙන්නේ. හාමුදුරුවෝ පිටිපස්සෙන් වාඩි කරා කියලා ඕන කෙනෙක්ට විරුද්ධ වෙනෝනේ නේද? සමහරවිට ඇයි එහෙම කරන්නේ කියලා විරුද්ධ වෙනවා වගේ මේ පිටිපස්සේ හිටපු කන්ඩක්ටර් මහත්මයයි බස් එකේ හිටපු අයයි අර මේ කන්ඩක්ටර් මහත්තයත් එක්ක ලොකු යුද්ධයක් පටන් ගත්තා. හාමුදුරුවන්ට අදාළ සීට් එක දෙන්න ඕන කියලා. ඉතින් මම බලාගෙන ඉන්නවා. දැන් උතුම් ධර්මයක් අවබෝධ කරගත්තා. ඔන්න මට දැන් ටෙස්ටින් දාගන්න හොඳ තැන. මට නෙමේ කිසි ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ දෙන්න ගහගන්න හදනවා. මනවැද ගන්නවා. අසභ්‍ය වචන කියා ගන්නවා. පස්සේ අවසානේ මට ඉස්සරහ සීට් එකට වඩින්න කියලා මම වැඩි හිටියා. මං ඔන්න මනස දාලා බැලුවා. අවබෝධය වෙච්ච ගමන් මම හරි තමයි ෂොක් වෙන්නේ. දැනම් මට කේන්තියයි. අර මුල්ම අවස්ථාවේම කේන්ති යනවා. මගේ බස් එකේ සීට් එක මම ගන්නවා අනිවාර්යෙන් බැනවැදීමක් හරි කරලා කියලා මට තේරෙනවා. දැන් හරි ෂොක්. තියෙන තැනක මැටි බබා වගේ ඉන්න පුළුවන්. කොහේ වුණත් කවන්නේ කියලා තියෙන හරිම ෂොක් කියලා හිතනවා. ඉතින් ඒ ආකාරයෙන් ඒ ආරම්භයේ සිද්ධ වෙලා කොහොම හරි මම මැදසට වැඩම කළා. ඉතින් මං අඳුරන හොඳ මහත්යෙක් හිටියව ගම් මහපැත්තේ. ඒ මහත්තයා ඇවිල්ලා මට කිව්වා දැන් සාහිණස්ස ධර්මයේ දැකලා ඉන්නේ බොහොම හොඳයි මේක ආරංචිය ගියා. ආරංචිය ගියපු ගමන් බොහෝ අය අර ධර්මය අහන හොයාගෙන යන පිරිස් ඉන්නවනේ. ඒ පිරිස් එන්න පටන් ගත්තා රහයා දවාලේ වැල නොකඩී එන්න පටන් ගත්තා. එහෙනම් ඔයගොල්ලෝ දන්නව ධර්මය අලුතෙන් අහපු කෙනෙක්ගෙන් ධර්මය අහද්දී අවබෝධයේ වීගේ වැඩි ශක්තිය වැඩි කියන විශ්වාසයක් තියෙනවා. ඉතින් එන්න පටන් ගත්තා මේක සාකච්ඡා කරන්න. ඉතින් මම බල කියන්නම් පුරුදු වුණා. ඊට පස්සේ අර ඒක මහත්මෙක් මාව අඬ ගහගෙන හැම තැනම සංවිධානය කළා එක එක වැඩසටහන් මාව එක්ක යන්න පටන් ගත්තා. කොච්චර බණ කිව්වද කියනවා නම් අවසානයේ උගුර සෞතු වෙලා අවසානයේ හඬ පිට වෙන්න දුව ගියා. කටින් කතා කරනවා හඬ එන්නේ නැහැ. ඊට පස්සේ වෛද්‍ය උපදෙස් පාව අරගෙන වෛද්‍යවරු පස්සේ කිව්වා හම්දුරෝ දැන් එපා මෙහෙම කරන්න මේ කතා කරන්න එපා කාලයක් නිහඬව ඉන්න කියලා උපදෙස් ලැබුණ බෙහෙත් ගත්තා. ඊට පස්සේ පාලනයක් ඇතුව දීර්ඝ දේශනා දවස පුරාම පැවැත්වෙන දේශනා කරන්න තු පැය ගාන පාලනයක් ඇතුව කතා කිරීම සඳහා කාලසටහනක් හදාගෙන උගුරක් පරිස්සම් කරගෙන හැකියන්දමින් ධර්මය කියා දෙමින් කටයුතු කරනවා. ඉතින් එහෙම ධර්ම සංචාරය යන ගමන අතර අපේ කොළඹ හත වැනේ හිටිය ආරිස්පත්ති හාමුදුරු ළඟ ඉතින් උන්වහන්සේ ළඟ ඉන්න ගමන් මම තැනක් කෙව්වා. මට පන්සලක් වගේ හදා ගන්න ඕන කියලා 50ක් විතර මට අක්කර ගණන් ඉඩම් දෙන්න ලෑස්ති වුණා. ඒ කිසි කෙනෙක් ලිඛිතව හාමුදුරුවන්ගේ අයිතියට දෙන්න කැමති නැහැ. ඒගොල්ලෝ කැමති ඒගොල්ලන්ගේ ළඟ උපුදිරප්පු දීද්දි හාමුදුරු හදා ගන්න අපි මේ ප්‍රශ්නයක් නැහැ කියලා කියනවා. ඉතින් ප්‍රශ්නයක් නැහැ කියවට මම දන්න බුද්ධියෙන් ටික කාලයක් ගියාම මේගොල්ලෝ අනුව ගස්සනවා ගස්සපු ගමන් මං එළියේ කියලා. නේද? ඒකටනේ ඒගොල්ලෝ එහෙම අයිතියක් තියාගෙන මෙහෙම කරන්නේ නැහැ. මං කෝ එහෙම නැහැ මට අවශ්‍යයි. මගේ නමටම පැහැදිලිව ඒක බින් අඟලක් වුණත් කමක් නැහැ. මම පැහැදිලිව මගේ නමට තියෙන තැන දෙනවා නම් මම පන්සලක් හදා ගන්නවා කියලා. ඉතින් මට මේ ඉඩම පින්නතුන් පිරිසක් එකතු වෙලා ඒක පින්නතුන් පිරිසක් ප්‍රධාන දායකත්වය අරගෙන ඔය හපැති ප්‍රොජෙස් 10 පූජා කරා. පූජා කරලා ඉවර වෙලා කටයුතු කරගෙන බොහෝම කාලයක් ආවා. ඊට පස්සේ මේ සිහින මන්දිරය වගේ මේ බොහෝම ලස්සන මේ ධර්මශාලාව අපේ චන්දනතිසේර මැතිතුමා ශාමතිසේර මැතිනේ ඒ බවුල පින්නතුන් බොහොම ලස්සනට හදලා අරලා දීලා තියෙනවා. ධර්ම සංවේදනය කරන්න ධර්ම සාකච්ඡා කරන්න. ඉතින් අර ඉදම ගන්නට මතකයි වවුලාගල කියන පවුලේ පින්නතුන් විශාල වශයෙන් උදව් කළා. ඊට පස්සේ අනෙකුත් ගොඩාක් අය නම් කියන්න විදියක් නැහැ. හැමෝම වගේ සුළුසුළුවෙන් හැකි හැකි අන්දමින් උපරිමයෙන් ඒගොල්ලෝ දායකත්වය කරලා ඒ කටයුතු කරනවා. ඉතින් දහම් ගමන බොහෝම සුන්දරයි. දැනට අවුරුදු 14ක් වෙනවා අද දවසට මේ ධර්ම දීපයට පැමිණියා. ඉතින් සන්තෝෂවත් දවසක්. ඉතින් පින්නතුන්ටත් ඒ දහම් දීපයට පැමිණෙන්නේ පැමිණුණු අය ඉන්නවා. ඒ පැමිණුණාට මදි. මහා මොහොතේ ගහගෙන ගිහිල්ලා විරලට යන්තම් කොටේකින් බීනගෙන එන කෙනෙක් වාගේ ඊළඟට එතන ලොකු සුවයක් සන්තෝෂයක් දැනෙනවා. ඊළඟට ඉතින් ඒ මෙල්ලට ආවට පස්සේ තා ගොඩක් ඉතින් වැඩ තියෙනවනේ. තමන්ගේ ආහාර පාන ටික සොයා ගන්න ඕන, ඉන්න කලක් අටව ගන්න ඕන, නිවසගේ දොරක් හදා ගන්න ඕන. එහෙනම් ඊට පස්සේ ගොඩබිම ඇවිල්ලා ඒ ගොඩබිම තුල සංවර්ධනයක් ඊළඟට එයාට ඇති කරගන්න තියෙනවනේ. අන්න ඒක තියෙනවා ඈ. විශ්සට ඊළඟට ලස්සට ගිහ පොඩ පොඩ හැඩ කරගන්න ඕන. හැඩ කරගෙන හැඩ කරගෙන ඒ රටේ ඊළඟට ප්‍රධානම පුරවැසියා බවට පත් වෙන්න ඕන. අන්න ඒකට තමයි මහරහත් භාවය කියලා කියන්නේ. ඒ දෙන්න යන එකත් ලේසි නෑ. ඒ දෙන්න යන එකත් ලේසි නෑ. ඒකටත් එහෙමයි. මහරහතන් වහන්සේලා සිටි බොහොම සුළු ප්‍රමාණයක්. අනිත් මාර්ගඵලලාභීන් එක්ක සසදා බලන විට බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේදීත් මහරහතන් වහන්සේලා සිටි සුළු ප්‍රමාණයක්. නිත්‍ය මාර්ගඵලලාභී අය. ඉතින් ඒක තවත් විශාල අභියෝගයක්. ඒ කෙසේ වෙතත් පින්වතුනේ ලොකු සහනයක් ලැබෙනවා. නියත වශයෙන්ම සතර අපායට නොවැටෙන. අර මහා සාගරයේ මැද කොයි වෙලාවක මාළුවෙක්ගෙන් ප්‍රහාරයක් ලැබිලා දියේ ගිලිලා මැරෙයිද කියන බය වගේ තියෙන මහා භීතියක් නැතුව ගියා වාගේ සතර අපායේ බිය සම්පූර්ණයෙන් අහෝසි වුණු බව තමන්ට තමන්ගේ හදවත කියනවා, තමන්ට දැනෙනවා, තමන්ට ආත්මීය වශයෙන් දැනෙනවා. ඒ දැනෙන නිසා දැන් ඉතින් උන්න හැටියට මලාමදා කියලා ගහක් යට හිටියත් සරීපයි කියන ගත්තේ එයා එනවා. මොකද මහා සාගරයෙන් ගොඩට ආපු කෙනෙකුට ගහක් යට ඉන්න එක සනීප නැද්ද? සනීපයි. ඒ නිසා අන්නේ තත්වේට පත් වෙනෝ එච්චරයි මමත් අපේක්ෂා කරන්නේ. එතනින් එහා ගියත් නැතත් ඒක මහ දුකක් නෙමෙයි, මහ ගැටලුවක් නෙමෙයි. ඉක්මනින් එයා නිදහස් වෙනෝ නම් ඒකට කමක් නැහැ. නමුත් එයා ලොකු නිදහස් වීමක් එතනම ලබාගෙන තියෙනවා. මග්ගා මග්ග ඥාන දර්ශන ශක්තිය එතන පහල කරගෙන තියෙනවා. ඉතින් ඒ தත්ත්වෙට සියලුම පින්නතුන් නායක පින්නතුන් එතෙන්ටපත් වෙනවා. දකින්න එක තමයි අපගේ තියෙන එකම පවිත්‍ර චේතනාව. ඉතින් කියන උපදේශ පිළිපැද්දාය එක දැක්කා. ධර්මය අහන්න හොඳින් මනසිකාරය කරන්න, හොඳින් ධර්මයට අනුගත වෙන්න, හොඳින් ධර්ම සාකච්ඡා කරන්න, ශ්‍රවණය කරන්න, මේ කියන මංගල කාරණා නිවැරදිව ප්‍රකට කරගන්න, ප්‍රගුණ කරගන්න, එහි සාරය ලබන්න. එවිට ඔබ අර පැලේකට වතුර පොහොර එකතු කරනවා වගේ පැලේ හොඳින් ආරක්ෂා සහිතව වැඩෙනවා. ඒ වැඩීම තුලින් ඔබටත් ඔබේ ජීවිතේ ජය ගන්න පුළුවන්. මේ උදාරතර නිවන් පුරයට, මේ භූමියට පත් වෙන්න හැකියාව තියෙනවා. මේ හැම සැනසෙල්ලක්ම ලබා දෙන්නේ නේපාල ප්‍රදේශයට අයත් වෙන ප්‍රදේශයක අද තියෙන ලුම්බිනි සාල වන උද්‍යානයේ දා තිබුණු අස්සන උද්‍යානය. ඒ උද්‍යානයේ සල් ගසක් මුල ස්වභාව ධර්මයේ තුල මහා මායා මහා දේවිය තුල මේ ලෝකේ ඉන්න පින්බරම මාතාව නේද? එහෙම අම්මාවරු හැටියටත් එහෙම දෙනව නේද ඒ තැන නේද? ලෝකේ ඉන්න පින්බරම මාතාව. ඒ කියන්නේ බුදු කෙනෙක් ලෝකට බිහි කරන අම්මා කෙනෙක් වෙනවා කියන්නේ නේ. ඒ නිසා මුළු මහත් කාන්තා සමාජයේම මාතෘත්වයේ මුදුන් මල්කඩ හා මායා දේවිය ඒ සල්ගහ යටදී මෙලොවට බිහි කළ අපූරු පුත්‍රාත්මය සිද්ධාර්ථ හිවත් අර්ථයම සිද්ධ කරන, අර්ථවත් දේම කරන සිද්ධාර්ථ කියන උදාර්ථ උදාර නම නාමය ඇති කරගත්ත අපූරු ඒ මහා පුණ්‍යවන්ත ජීවය 29ක් අවුරුදු බොහොම ලස්සනට සොඳුරු පුණ්‍යවන්ත ජීවිතයක් ගත කරලා අද්දකීම් වලින් පරිණතව පරිපූර්ණව පරිපූර්ණව ලෞකිකත්වයේ පිළිබඳව මායාවක් නැතිව සියල්ල දැනගෙන සැප මාලිගාව තුල නැත. ඇස කන නාසය දිව ශරීරයේ පිනවීම අතරම සැනසීම සාගත නොහැකිය, වෙනම මා විමුක්තියක් සාගත යුතුය කියන අපූර්ව මහා ප්‍රඥා බලයක් නොනක් ඇති වෙලා අර කල්පනා කළා. පින්තුනේ හැම කෙනෙක්ගෙම ළඟට ගිහිල්ලා මේක අහලා බලන්න ඕන. හැම ශාස්ත්‍රවරයෙක් ළඟට යනවා. ආරංචියක් ලැබෙන්නේ කොහෙද? පොතේ ලිඛිතව තියෙනව වෙන්න පුළුවන්, නොතිබෙනව වෙන්න පුළුවන්. කවුද මිනිස්සේ ජීවිතයේ අධ්‍යාත්මය ජය ගන්න උපදේශයක් දෙන්නේ? හැම තැනකටම උන්වහන්සේ වැඩියා. රජ කුමරෙක් කියන ගතිය සම්පූර්ණයෙන් අතහැර දාලා නිකම්ම නිකං ගවේෂකේ පරේෂකේ හැටියට ඒ පිළිබඳව තොරතුරක්වත් කියන්නේ නැතුව ගිහිල්ලා මේව දැන හඳුන ගන්න පටන් ගත්තා. මොකද මම රජතුමාගේ පුතයි කියලා කියපු ගමන් ගෞරවයක් හට ගන්න ඕනේ අනිත් අය ළඟ. ඒක නිසා කියන්නේ. මම මේ සිද්ධාර්ථ කුමාරයා සුද්ධෝදන රජුරුවන්ගේ පුතා කියලා කියන්නේ දැන්. අපි නම් තව කෙනෙක්ගේ ගෞරවයක් දිනා ගන්න එහෙම නෙගියන්නේ නේ. අපි හවල් කෙනාගේ හවල් තැන කෙනා කියලා. එහෙම කියන්නේ එහෙම කිව්වොත් අනවශ්‍ය ගෞරවයක් හම්බ වෙනවා මට. එහෙම උනොත් ධර්මය ඇහෙන්නේ නෑ. ඒ නිසා කියන්නේ. කියන්න නැතුව හැමතැනටම වැඩම කළා මේක හේවුන. හොයලා හොයලා හොයලා අවසානයේ දක්වා මේ හැමතැනකම සංවර්ධනය වුණා. සංවර්ධනය වුණාට මෙතන නිදහස් වීමක් නෑ කියලා දැක්කා. දැක්කට පස්සේ තමම් අර සියලු අධ්‍යක්ෂීම් අතර දැන් මට හොයන්න තැනක් නැහැ. දැන් මට තියෙන්නේ මා විසින්ම කරන ගවේෂණය පමණයි කියලා කල්පනා කළා. එහෙම කල්පනා කළා අද බුද්ධගයා ජයශ්‍රී මහා බෝධි මහන්සී වැඩ සිටින තැන. එතනම එහා තියෙනනේ දුෂ්කර ක්‍රියා කන්ද. බුදුහාමුදුරුවෝ බොහෝම දුෂ්කර ක්‍රියාවෙන් සොයපු කන්ද. ඒ අවසානයේ එතනින් නිදහස් වෙලා ගංගාවේ එහා පැත්තට ඇවිල්ලා ඒ ජයශ්‍රී මහා බෝධින් වහන්සේ සහ තව ගස් කොළන් තියෙන වනපෙතක තමන් තනිව පරේෂණයේ යෙදුණා. මම මොනවද කළේ? මම කවුද? මට මොනවද වෙලා තියෙන්නේ? දෙන්නෙක් මෙතන හදාගත්තා. තමන් දිහා තමන් හැරිලා බලන්න පුරුදු වුණා. තමන් එක්ක තමන් ලොකු කතා බහක් ඇති කරගත්තා. සංවාදයක් ඇති කරගත්තා. ඒකට කියන විදර්ශනා වඩනවා කියලා. විදර්ශනා ධූරයේ වැඩෙනවා. සියලු ලෝකයේ පිළිබඳව අවබෝධය ඇති කරගත්තා. අධ්‍යාත්මික සියලුම දෑ පිළිබඳව අවබෝධය ඇති කරගත්තා. ඒ ඇති කරගෙන යන ගමනේදී හරි අපූර්ව විදියට මහා පුදුම විදියට හිතට දැනෙනවා එක්තරා විදියක මේ හැම දෙයකින්ම මමත්වය ඇති වෙනවා. මමත්වය පළවා හරින ක්‍රමයක් තියනවාද? දුරු කරන ක්‍රමයක් තියනවාද? හොයනවා හම්බ වෙන්නේ නැහැ. ඇත්ත තමයි. කොහේ ගියත් මොන අරමුණක මොන සිතුවිල්ලක මොන භාවනාවක මොන ක්‍රමයක මම පැටළුණා ඒ හැම දේ තැනම මමත්වයත් මම රැගෙන යන්නේ. මමත්වේ මගහැර යන්න ක්‍රමයක් නැද්ද? පින්නතුනේ සුජාතාවගේ කිරිපිඩු දානෙකුත් හම්බ වෙනවා. ඒ ළඟම එහා පැත්තේ නේද ගඟෙන් එහා පැත්තේ තියෙන ඉන්දියාවේ ගිහපු අයට තේරෙනවනේ. තේරෙනවා එතන ගහ මුලදී සුජාතා සිටුගුමරිය පූජාවක් පවත්වන්න ඇවිල්ලා ගහ ළඟට. කොහොම හරි මේ පූජාව පවත්වන්න ආපු ටික කල්පනා කළා මේ ගහක් ළඟ නිකන් තියලා යනවට වැඩිය හොඳයි. ඕ මේ උත්තරමේද දෙන එක කියලා. හැබැයි ආරංචිය දීලා තිබ්බා මේ මෙතන මෙහෙම කෙනෙක් ඉන්නවා ඒ ගහ යට අමුතු බුද්ධලේ තාපසේ මම බය වුණාය කියලා සේවිකාව කිව්වනේ නේද? ඊට පස්සේ දැන් ඇවිල්ලා ඔය ආහාරය බුදුහාමුදුරන්ට පූජා කරා. ඒ කාලේ තියෙන වටිනා පාත්‍රයක පූජා කළා. පාත්‍රයත් එක්කම පූජා කළා බොහොමස්සේ ප්‍රයෝජනෙට කියලා පූජා කළා. ඒ ආහාර ටික වළඳලා එතනම ගඟට කියලා පාත්‍රයේ සෝදලා හැම දෙයක් පිළිබඳව විමසමින් ඉන්න මේ මහා පුරුෂයාණන් වහන්සේට තමන්ගේ අතපය සෝදද්දි තමන්ගේ පාත්‍රය අර ගඟේ ඉහළට යනවා. එක පාරම පින්නතුනේ ගත්ත අදහස මෙන්න මග. අර පොල් ගෙඩිය වැටුනහම එයා අදහස් කරගත්තට ගුරුත්වාකර්ෂණ බලය පිළිබඳව ඊට වඩා අපක් මේක සියල්ල පහලට ගහගෙන යද්දි පාත්‍රයේ පමණක් ඉහළට යනවා. අදිෂ්ඨානයක් නම් නෙමෙයි මට තේරෙන විදියට ස්වභාවයෙන් සිද්ධ වෙච්ච දේ තුල අදහසක් අරගෙන බුදුරජාණන් වහන්සේ නිවන් මඟ සොයාගත්තයි කියන එකයි මගේ දැනීම මගේ දර්ශනය. ඒක අදිෂ්ඨාන කළා මම බුදු වෙනව නම් යන්න මේ පාත්‍රය ඉහෙලට කියලා නෙමෙයි. ඒකෙන් දහමක් ඉගෙන ගත්ත බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ ධර්මය ඉගෙන ගත්තේ කාගෙන්වත් නෙමෙයි, ස්වභාව ධර්මයෙන්නේ නේද? ගුරුවරයෙක් නැහැනේ. මේවන් ධර්මයට ගුරුවරයෙක් නැහැ. එහෙමනම් මේ පාත්‍රය අදිෂ්ඨාන කළා එහාට යවුව නෙමෙයි. ඒක වැරදි සංකල්පය. මම කියන්නේ ඒක අර්ථයක් නැති සංකල්පයක් කියලා. කමක් නැහැ ඒක එහෙම තිබුණා වේ. මම දකින දේ තුළ මට ලොකු අර්ථයක් පේනවා අර දෙයට වඩා. ඉහළට ගමන් කරන පාත්‍රය සුළඟට වෙන්න පුළුවන්. සුළයක් මොනවා හරි දෙයක් යොමු වීමකින් වෙන්න පුළුවන්. නමුත් ඒකෙන් ලොකු අදහසක් ගන්නවා. දුල දුල ගිහිලා පාත්‍රය අල්ලගන්න නෙමෙයි කල්පනා කරේ. මොකද සියල්ල පහළට ගලාගෙන යද්දී එක දෙයක් ඉහළට ගමන් කරනවා. එහෙම වෙන්න පුළුවන් ඒ ගඟේ. මොකද හේතුව තැනි තලාවේ ගලාගෙන යන වැවක් වගේ දෙයක් නේ ඔය ඉන්දියාවේ ගංගා. ගැඹුරු නෑනේ නේද? පළලෙන් විශාලයි, ගැඹුරෙන් අඩුයි. ඒ වගේම තැනි තලාවේ ලොකු බැස්මකට ගලාගෙන යන ස්වභාවයක් නැහැ. මේ පැත්තෙන් සුළඟක් ආවත් පාත්‍රය ඉහළට ගමන් කරන්න පුළුවන්. නමුත් සුළඟක් ඇවිල්ලා ගහගෙන ගියයි ඒ කතාවේ මේ ගත්තේ මොකද්ද ගත්තේ? පටිසෝතගාමි ප්‍රතිපදාව සහ අනුසෝතගාමි ප්‍රතිපදාව කියන්නේ මොකද්ද කියලා? අනුසෝතගාමි ප්‍රතිපදාව සියල්ලට පහළට ගලාගෙන යන පටිසෝතගාමි ඒ සියල්ලට සමස්තයට විරුද්ධ ගමනක් යනවා. බුදුරජාණන් වහන්සේ සමස්ත මනස හඳුනාගෙන සමස්තයට විරුද්ධ ගමනක් ගියා. සමස්තය තුල විරෝධ ගමනක් නෙමෙයි. ඔක හොඳට ගැඹුරු කාරණයක්. සමස්තය තුල අපේ ඉන්න මිනිස්සුන්ට තියෙනවනේ විරෝධය. සම්තය තුල තියෙනවා විරෝධය. ඒ විරෝධය නෙමෙයි. මේ සියලුම විරෝධතා ඇලීම් ගැටීම් අතර සියලුම සමස්තය ගලාගෙන යන්නේ පහළටයි. එහෙම නැත්නම් මිනිස් ක්‍රියාකාරකම් සියල්ල මානව ක්‍රියාකාරකම් මනසේ ඇතිවන සියලුම ක්‍රියාකාරකම් දුටුවේ අනුසෝතගාමි ප්‍රතිපදාවක් හැටියට. මනසේ ඇතිවන සමස්ත ක්‍රියාකාරකමටම වෙනස් ක්‍රියාමාර්ගයක්, විරුද්ධ ක්‍රියාමාර්ගයක් කියනොත් වැඩිය හොඳයි. වෙනස් ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ කියන අදහස ගත්තේ එතනින්. එතනින් ඒ අදහස අරගෙන දැන් සුවිසුද්ධයි මෙන්න මාර්ගය. පටිසෝතගාමි මාර්ගය තමයි නිවන් මාර්ගයට තියෙන එකම ක්‍රමය කියලා පින්නතුනේ කස මොලෙන් වාඩි වෙනවා. වාඩි වෙද්දී තින් හිතට කියනවා ඔබ මැරෙයි. නෑ කමක් නෑ. එක්කමම සත්‍ය සොයා ගන්න නැත්තම් මලා දෙන්න. ඔළුවේ දැඩි වේදනාව පහළ වෙනවා පින්නතුනේ. දැඩි වේදනාව පහළ වෙනවා. ඒ පහළ වෙනකොට කියන්නේ ඔළුව පැලුනොත් පැලුනද ලේසිඳුනොත් ලේසිඳලා මියදේ. එහෙම නැත්තම් මට සත්‍ය අවබෝධ වේ දැන් කියලා කල්පනා කරනවා. මාර්ය බැලුවා කොයිම හරි විදියකින් නතු කරගන්න පුළුවන් ද මෙයාව කියලා. නෑ මම සියල්ල අතහරින්න කැමති කෙනෙක්. මාරයට අල්ලගන්න තැනක් ඇත්තෙම නැහැ. ඉතින් අර තණ්හා රදිරගා පමණක් නෙමේ අර දස බිම්බර සියලුම මහර බලවේගටික අධ්‍යාත්මය තුල නැගිලෙයිදී සියල්ලම අතහරින්න තමයි ඉතාම සෞම්‍යව හැකියාවක් තිබුණා. ඒ ආකාරයෙන් කටයුතු කරද්දී උදෑසන ජාමේ ලෝතර බුදුහාමුදුරු බුද්ධත්වයට පත් වෙන්නේ නේ. අපේ වෙලාවෙන් කිව්වොත් උදෑසන 4ට වගේ 4ට 4 අමාරු වගේ වෙන වෙලාවක අලුයම ජාමේ තමයි මේ මහා බුද්ධත්වයේ දක්වන්නේ පුන්සඳ පායන දවස නේද? වෙසක් අසිරිය ලබද්දී ඇත්ත වෙසක් අසිරියත් එක්ක මිනිස්සුන්ගේ උමුතු මනසක් තියනවනම් උමුතු මනස වැඩි වෙන සමයක්. ඒ වගේම විශ්වය තුළ පවතින ධර්මතාවයක් හැදෙන්නේ ඥානය ප්‍රඥාව ගොනු කරනවා නම් ඒ ඥානය ප්‍රඥාව වර්ධනය වෙන සමයක් තමයි මේ විසක් සමය. හරියට නුවණ යොදව ගන්න කෙනෙකුට නුවණ හැටියට ඒක දිනු වෙනවා. උමුතු භාවයක් ඇති වෙන අයට උමුතු භාවයක් ඇති වෙන්නත් හේතු වෙනවා මේ හඳ. බොහොම හොඳට පාන සමයට කියලා විද්‍යාත්මකවත් දැන් හොයාගෙන තියෙනවා. ඒ කෙසේ වෙතත් මේක අපූර්ව අන්දමකින් අර මහා ශක්තියෙන් මහා බලයේ මහා විශ්වයේ අනුහසින් අසීමිත විදියට ඒක අපිට අදටත් කියන්න බෑ. ඒක මොන හේතුවෙන් මොන විදියෙන් මොන ආකාරයට කොහොමද මේක තනියෙන් තේරුම් ගත්තේ කියන එක මට නෙමෙයි සරියුත් හාමුදුරන්ටත් කියන්න බෑ. සරියුත් හාමුදුරුවත් වරක මතක් කරන කියනවා ස්වාමීනි මේක දැන් අපිට අහල්‍යාන මිත්‍රත්වය නිසා අපි මේක තේරුම් ගත්තා. එහෙත් ස්වාමීනි මේක ස්වයන්මුත් ඥාණයෙන් තමම්ම මේක සොයාගත්තේ කොහොමද කියලා නම් හිතට හිතන්නවත් බෑ. දැන් අපිට කල්යාණ මිත්‍රත්වයේ උදව් කරපු නිසා අපි ඒකට වෙනා ගඩ වෙලා ඉතින් මේක හරි සැහැල්ලුයි හරි සරල දෙයක් කියලා හිතෙනවා. ඒත් ඒක උදව්වක් නැතුවම අවබෝධ කරගත්තේ කොහොමද කියලා නම් හිතන්නවත් බෑ. මොකද හේතුව ඒ නිවන් ධර්මයේ පිළිබඳව අදහසක් ගන්න අපි ළඟ ශක්තියක් ඉන්ද්‍රියක් හැදිලා නැහැ බුදු පියාණන්. ඒ නිසා මේ ලෝකතලයේ මේ මහා පොළොවේ පහළව මහා විශිෂ්ට මනුෂ්‍ය රත්නය තමයි බුදුරජාණන් වහන්සේ. ඉච්ඡර වටින මිනිස්සේ මේ මහා පොළොවේ තව නැහැ වෙනස. ඒ ධර්මයේ අගය වටිනකම මේ ලෝකේ ඉන්න මිනිසුන් දන්නව නම් පින්නතුනේ හැමදේම අතහැරලා මේ ධර්මයේ තේරුම් ගන්නවා. ඒත් ඔවුන් අන්ධයි. ඕම වටිනා මැණික් ගලක් පාරේ තියෙනවා. කකුලේ හැපි හැපි යනවා. අකුල ගන්නේ නැහැ. ඉතින් නුවණ ඇති මිනිස්සෙක් තමයි ඇස් තියෙන මිනිස්සෙක් කියලා කියන්නේ. ප්‍රඥා ඇස. ඒ ප්‍රඥා ඇස තියෙන මිනිස්සෙක් මේ මැණික් ගල දකින්නවා. මේක අහුල ගන්නවා. එය ප්‍රයෝජනයට අරගෙන තමන්ගේ ජීවිතේ බොහොම ලස්සන කරගන්නවා, පැහැපත් කරගන්නවා. එනිසා මිනිසුන්ගේ ජීවිතවල ජීවිත බබලවන්න තියෙන මැණිකක් තමයි බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය. ඒ කරුණු තුනෙන්ම අදහස් වෙන්නේ ධර්මය, නිර්වාණ ධර්මය. රත්නය කියන්නේ ඒකයි. සංඝ රත්නය වෙන්නේ නිවන් ධර්මය ඇති කෙනෙක් පමණයි සංඝරත්නයට වැටෙන්නේ. අනිත් අය ඒ සංඝරත්නයෙන් කෙනෙක් වීමට උත්සාහ කරන පිරිස, බෝසත් පිරිස. ධර්මරත්නය කියන්නේ නිර්වාණ ධර්මය අන්තර්ගතව කෙරෙන අනුශාසනයකට. මේ ධර්මයේ ගැඹ මනාකොට පවතින පොතපතට සහ මිනිස්සුෙකු තුළ පවතින විශිෂ්ටය අවබෝධයට. බුද්ධ රත්නය කියලා කියන්නේ මේ හැමදේම මුලින් පහළ කර උත්තරීතර රත්නය. මේ බුදු කෙනෙක්ගේ බලාපොරොත්තු උන්වහන්සේට මල් ඉල්ලුවේ නෑ, හඳුන්කුරු ඉල්ලුවෙත් නෑ, දාන ඉල්ලුවෙත් නැහැ. ඉල්ලුවේ අපෙන් එකම එක දෙයයි. ඒ කියන්නේ ඔබේ ජීවිතයේ ධර්මයෙන් බබළුවා ගන්න. අන්න ඒක තමයි මට කරන පූජාව කියලා ඉල්ලීමක් කරා. පරමාය පූජාය, ප්‍රතිපත්ති පූජාය. මට ප්‍රතිපත්තියෙන් පූජ කරනවා නම් ඒක හරියට ලෝකබෝලි බන්දේසියක තියලා පූජ කරනවටත් වඩා වැඩි දෙයක්. දැන් අපේ අය ඉතින් මල් කඩාගෙන පිච්ච මල් වෙනම, රෝස මල් වෙනම, අරලිය මල් වෙනම කියලා පූජාවල් පවත්වනවානේ. මට නම් එහෙම පූජාවල් නෙමෙයි. මං සන්තෝසයි ඔච්චර මල් කඩ කඩ නාස්ති වෙන්න වෙලාවක් නැහැ. මහා පුතු විහාරම් බන්දේසියක් උඩ තියලා කෙලින්ම පූජ කරන ඔක්කොම මල් ටික මුළු ලෝකෙම තියෙන මල් සහ මුළු ලෝකෙම හැකිනම් ඒ පූජ කළත් කියයි බුදුරජාණන් වහන්සේ දේශනා කරයි. මොකද අනේ මට මේ ලෝක බෝලයක් පූජ කරන එක නෙමෙයි වැදගත්, ඔබේ අවබෝධය දියුණු පමුණු කරගන්න එකයි කියලා. ඒකෙන් අදහස් වෙන්නේ ඔබ බුදුන් හඳින් නැති කෙනෙක් එහෙම වෙන්නමයි කියලා නේ. අනිවාර්යෙන් හැකි අන්දමින් තුරුණුවන්ට මල් පහන් පූජ කිරීම, මනාකොට මල් පූජා කිරීම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් හැකි පමණින් කළ යුතුයි. ඒ තුලින් යමක් ලබන්නට නෙමෙයි, අපිට බොහෝ දේ ලබා දුන්නාට, බුදුන් ඇඳලා දෙයක් ලබන්නට නෙමෙයි, ලබා දුන්නාට බුදුරජාණන් වහන්සේට වදින්න. හොඳ අදිෂ්ඨානයක් ඇති කරගන්න, සත්‍ය ක්‍රියාවක් කරන්න, යහපත් සිතුවිලි ඇති කරගන්න, ඒ තියෙන ත්‍රිවිධ චෛත්‍යයන් අපිට බොහෝම වැදගත්. එනිසා ඒවට අනිවාර්යෙන් අර මල් පහන් පූජාවන් බොහෝම අලංකාර පූජාවල් පැවැත්විය යුතුමයි. පවත්වා එතනින් නතර නොවන්න කියන එකයි මතක් කරන්න. එහෙම නැතු ඒ වගේ වලකින්න කියන එක එහෙම නෙමෙයි. ඒව කරන්න, ඒව මහා අසදෘස මහා දාන දෙන්න, මහා පූජා පවත්වන්න, පළතුරු පූජා පවත්වන්න, පිච්ච පිච්ච මල් පූජා, රෝස මල් පූජා, අරලිය මල් පූජා, විවිධ වර්ණ පූජා, පහන් පූජා හැමදේම පවත්වන්න එතනින් අතර නොවන්න. එහෙම නෙමෙයි අර මට තියෙන ශ්‍රද්ධාවට මම කියන්නේ 84,000ක් නෙමෙයි, මං එකතරේම ලෝකෙම්පත් වෙන විබුලි බුබුලු ටික පූජ කරන්න ඕ සන්තෝසයි. හේම් මදි ලෝකෙම පහන් හැම ගෙදරකම පත්තු කරලා පූජ කරන්න පුළුවන්. ඒත් මදි. ඒ නිසා එහෙම පූජාව නැහැ කියන්න මි පාතන්න. හැබැයි ධර්ම අවබෝධයට අනිවාර්යෙන්පත් වෙන්න ඕන. අර වගේ දේවල් ණය වෙවි කරලා නම් ඒව ඔස්සේ ලොකු දෙයක් ලබන්නට පුළුවන් කමක් වෙන්නේ නැහැ කියන එකයි කියන්න වෙන්නේ ධර්මයට යොමු වුණේ නැති වුණොත්. ඒ නිසා බුදුහාමුදුරු මතක් කරනවා සමහර අය එනවා මගේ ළඟට පොතු ගලවගෙන යනවා. සමහර අය එනවා මගේ ළඟට කෝල කඩාගෙන යනවා. සමහර අය එනවා මගේ ළඟට එලේ හූරගෙන යනවා. ගහක් ළඟට ගියහම කරන වැඩනේ. සමහර අය එනවා අරටුව අරගෙන යනවා. අරටුව ගන්න කෙනෙක් වෙන්න ඕන නේ. දැන් අපිටත් මෙහෙටත් එහෙමයි. සමහර වෙලාවට එනවා කුල කඩාගෙන යන්න, පොතු ගලවගෙන යන්න, එළේ ගලවගෙන යන්න. එහෙම නැත්නම් අරටුව හරය ධර්මය ගන්න එනයි. ඒ නිසා අරටුව ගන්න එකයි වැදගත්. ධර්මයේ තියෙන හරපද්ධතිය ගැන කේ වැඩගා. ඒ අරටුව ගැන හොයන්නේ හරි ප්‍රඥාවත් වේ. සමහර අයට ඒක වැදගත් නෑ. මාව ත්‍රි විරෝධ රතේකින් හරි රැගෙන යන මිනිස්සයට එයාට වැදගත් එයාගේ රුපියල් 100. රුපියල් 100ට තව රුපියල් 20ක් විතර තියලා දුන්නහම ඔළුවත් පාත් කරලා ස්තුතිත් කරනවා. එයාට වටින්නේ සල්ලි. හැබැයි මේ මිනිස්සයා දන්නේ නැහැ මේ පිටිපස්සේ ඉන්න කෙනා ළඟ තව කොච්චර අරටුවක් තියනවද, මේ අරටුව මට ගන්න පුළුවන් නම් කොච්චර හොඳද කියලා එහෙම දෙයක් එයාට පේන්නේ. ඒ නිසා තමයි මේ ලෝකෙ මිනිස්සු ලෝකෙ දකින්නේ හරි අන්දයි කියන්නේ ඒකයි පිළිතුර. පුතත්ජන භාවය හරි උමුතුයි අන්දයි නේද? මතු පිට තියෙන දේවල් විතරයි බලන්නේ, දකින්නේ, පේන්නේ. ගැඹුරු බුද්ධිය තියෙන්න ඕන නමක් තේරුම් ගන්න. ඒසහ හොඳ අවදියෙන් ඉන්න ඕන. සුනාත අවදියෙන් බලහන්න ඕන. ඇඟිලා වගේ නෙමෙයි හඩේ එඩිතරව. දැන් අපි මට මතකයි මම ගොඩාක් අර ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සාමින් වහන්සේලාට එහෙම හෙමින් කතා කරන ගතියක් තිබුණා ඒ දවස්වල. ඒක හැදුවේ හාරිස්පත්තුවේ ආරේවංශ අලංකාර හාමුදුරුවෝ. බොහොම නැමි නැමි යමක් කියනකොට හෙමින් මොකද්ද ඔය කරන්නේ? හරියට ඔළුව ගැලින් තියලා කොන්ද ගැලින් තියලා කියන දේ කනට ඇහෙන්න කියනවා කියලා දවසක් මට මතක් කරා. එදා ඉඳලා මමත් හමුදා කාර්යය වගේ කියනවා. සයින්ස් මම බරන්ට වඩිනවා. වැඩම කරලා එන්නද? ආ හොඳයි. ගිල්ලේ කියනවා කියන්නේ. ඒවම නෙමෙයි. ඉතින් ඒ නිසා මම හයියෙන් යමක් කියන්න පුරුදු වුණා. එහෙම කියනකොට එකෙන් අදහස් කරා. මේ ඕනෝට වැඩි ඒ ශ්‍රද්ධාව ගෞරවය කියන තැන නෙමෙයි තියෙන්නේ. ඉතින් අතවසේ මේක එහෙම වෙන්න ඕන. දැන් හාමුදුරන් වහන්සේ ඔය වටේ එහෙම ඇවිදගෙන යද්දී පාට නතර වෙලා එහෙම නැත්තම් වඳින්න සුදුසු මට්ටමක නැත්තම් එහෙම වන්දනා කරන්න හරියන්නේ එපා. මොකද මං අහක බලාගෙන යන වෙලාවක බෙල්ල පෑගෙන පුළුවන්. දවසක් එහෙම වෙන්න ගියා. මම එක්කෙනෙක් එක කතා කර කර ඉඳලා මං ඉස්සරහට අඩියක් තිබ්බා. තව උඩින් බෙල්ල පෑගෙනවා. අර කෙනෙක් ඉස්සරහ වැඳ වැටලා මං දැක්කේ නැහැ. එක්ක මං වැටෙනවාලු ඉස්සලා. නැත්නම් අරගෙන පෑගෙනවා. ඉතින් ඒ නිසා මේ සුදුසු මට්ටමක් එනකන් ඉන්න. වන්දනා කරන්න ඕනේ කියන එක මේ ධන ගහන්නම එපා. තමන්ගේ හදවතේ තියෙන ගෞරවයේ ප්‍රකාශය පළ කරන්න. නේද? ඒක පළ කිරීම පමණක් ඒක ඇති. ඒක හිස නැමීමෙන් දෑත් එකතු කරලා ඒත් ඇති. කරදරයක් නොවන්න. හරම වුණාම හරි කරදරයක් වෙනවා. එක්ක බෙල්ල කෑගෙන එක්ක මට යන ගමන යන හම් වෙන්න බැරි වෙනවා. ප්‍රමාද වෙනවා. ඒ නිසා එහෙම කරන්න බෑ. ඒසයි ගෞරවයෙන් මොන තරි විද්‍යාත්මකව කරන්නේ. දැන් මේ පුටු වල වාඩි වෙනවයි කියන එක. මේක ඕස්ට්‍රේලියාවවත් කරන්නේ නැහැ. ඇයි? ගතානුගතික බිම දාලා වාඩි කරලා තියෙන්නේ. හරි අමාරුයි ඉන්නේ දවස් පුරා. මෙදුසොල් පහසුකම් සලස්සන්න ඕන. ඒවා ලෝකෙ වෙනස් කරගන්න ඕන. පහසුවෙන් ධර්මය අහන්න අවකාශය සැලසෙන්න ඕන. එවිට අපිට ධර්ම අවබෝධය කරන්න පුළුවන්. ධර්ම අවබෝධය කරගන්න බැරි වෙලා තියෙනවා නම් යම් කෙනෙකුට ඒකට හේතුව තමයි තමන්ට තමාව දැකගන්න බැරි කම තමයි. මොකද හේතුව? තමන්ට තමාව දැකගන්න බැරි කම. තමන්ට තමාව දැක ගන්න පුළුවන් මට්ටමකට තමන්පත් වුණොත් තමන්ට හැකියාව තියෙනවා. සත්‍ය අවබෝධ කරගන්න. තමන්ට තමාව දැක ගන්න පුළුවන්කම ලැබුණොත් කවදක හරි දැකගත් අය ඉන්නවා. ඒ වගේම දැක ගන්න බලාපොරොත්තු වෙන අය ඉන්නවා. තමන්ට ඇත්තටම දැක ගන්න පුළුවන් කොහොමද? තමන්ට තමාව දැක ගන්න ලැබුණොත් ඇත්තටම මොනවද දැක ගන්න පුළුවන්? තමන්ට තමාව දැක ගන්න පුළුවන් වුණොත් මොනවද දැක ගන්න පුළුවන්? අපේ මහත්මයාගේ අදහස මොකක්ද? ඒ දේවන් කියන නෑ. ඔව්. තමන්ට තමාව දැක ගන්න ලැබුණොත් මොනවද දකින් ලැබෙන? අපි හිතමුකෝ අපේ පුජ්‍යලෙක් කියමුකෝ. එහෙම නැත්නම් හඩක් කියමුකෝ. මොනවා හරි දෙයක් අපි දැක ගන්න ලැබුණොත් එහෙම අපේ අපිට දැනෙන දේ, අපිට හිතෙන දේ මෙන්න මේකයි. දැන් අපි හිතමුකෝ අපිට ගඟක් දැක්කහම මොකද හිතෙන්නේ? මොන වගේ දෙයක්ද ගඟක් කියලා ඔබට පේන්නේ කියලා අපිට අහන්න පුළුවන් නේ. ඒ වගේම ඔබට ලස්සන මල් උද්‍යානයක් දැක්කහම මොන වගේ දෙයක ඔබට පේන්නේ, මොන වගේද ඔබට ඒක දැනෙන්නේ කියලා අහන්න පුළුවන් නේ. ඒ වගේම තමන් තමාව දුටුව දවසට තමන්ට මොනවද පේන්නේ, මොනවද දැනෙන්නේ, මොනවද හැඟෙන්නේ වගේ කියන අදහසක්. ඒ කියන්නේ දැක්කේ නැති කෙනෙකුට උපකල්පනය කරන්න පුළුවන්, දැකපු කෙනෙකුට මේක හිතා ගන්න පුළුවන්. තමන්ට තමාව මුණ ගැහුණු තමන්ට තමාව දැක ගන්නට අවකාශය සැලසුණු තමන්ට හැඟෙන දැනෙන දැනීම මම හැම දෙයකටම මොනවා හරි නිසදසක් ලියන්න, එහෙම නැත්නම් අර ශ්‍රේෂ්ඨ කියමනක් කියන්න උත්සාහ කළා. එහෙත් නිර්වචනය කරගන්න බැරි වෙච්ච එකම එක කාරණාවක් තියෙනවා. ඒ තමයි ජීවිතය කියලා කියන්නේ මොකක්ද කියලා. සමහර අය නම් ඔබට නිර්වචන ලබා දීලා තියෙනවා, ජීවිතය කියන්නේ මායාවක්, ජීවිතය කියන්නේ සිහිනය, ජීවිතය කියන්නේ මට ඒ මාර්ථයක් මදි වුණා. ඒ වගේ අත්යකින් මම හතර වෙන්නේ නැහැ. ඕ ඊට වැඩි දෙයක් ඕනේ කියන අදහසක් තියෙනවා. ඉතින් කල්පනා කරලා කරලා බැලුවා, තාම ඒකට වචනයක් නැහැ. කොහෙද තමන් ඉන්න තැන ඉඳගෙන බලද්දී එහෙම වෙන්න පුළුවන්. නමුත් තාම ඒකට උත්තරයක් නැහැ. අවසානයේ මම අදහස් කරා, ලියලා තියෙන කොයි බහර තැනක ජීවිතය කියන්නේ සියල්ල කොහොම හරි. නමුත් ඒකත් මදි. ඒ වචනේ ඒක අර්ථවත් නැහැ. මම ඒකට තව වචනයක් ඒකට එකතු කරලා පස්සේ මම ලියලා තිබ්බා. මහදිරුව තියෙන තව තැනක ලියලා ජීවිතයේ හමු වුණාම එතෙන්දි දැකගන්නේ දැනගන්නේ ජීවිතය කියලා එකක් නැති බවයි. ජීවිතේ මුණ ගැහෙනකොට ඒ හමු වීමේදී හඳුනගන්නේ අවසාන ජීවිතය කියලා දෙයක් නැති බවයි. එතකන් තිබුණ ජීවිතය කියලා දෙයක් තිබුණා. ජීවිතය කියලා කුමන හෝ ආකාරයක උපමා කළ හැකි නිදර්ශනයක්පත් කරන්න පුළුවන්. නිදර්ශනයක් ගේන්න පුළුවන් දෙයක් තිබ්බා. නමුත් අපි ඉහළටම උපරිමයට ගමන් කරනකොට තාම පැහැදිලිව අපිට අවබෝධ වෙනවා ජීවිතය කියලා දෙයක් සෙව්වා, ජීවිතය කියලා දෙයක් මුණ ගැහුණා, මුණ ගැහෙනකොට තේරුණේ ජීවිතය කියලා දෙයක් නැත. ගැන ඔව් ඒක අවබෝධයක් සමග තමයි තියෙන. මම හිතන්නේ අර මම 2002 වගේ කාලේදී ලියපු පත්‍රිකා වගේක් තියෙන ඒ කොළවල තියෙනවා, සඳහන් වෙලා තියෙනවා. ඒගේ මුණ ගැහිම කවදා හරි ඔබට දැනුනොත් අපිට ඇවිල්ලා කියන්න. මේ අවබෝධයේ දර්ශනය. එතෙක් ඔබ දහම සවාගෙන යන අහන්නන් වාලේ අහලා කියන දේවල් අහගෙන ඉඳලා බෑ. අහන දේ විමසන කෙනෙක්ම වෙන්න ඕන. නුවණ වැඩෙන්නේ විමසද්දි කරුණු. හොඳින් අසද්දි, විමසමින් අසද්දි. තමන්ගේ මනසින් නුවණින්. හාමුදුරන්ගෙන්ම විමසනව නෙමෙයි, තමන් තමන්ගෙන්ම විමසමින් අසද්දි තමයි නුවණ වැඩෙන්නේ. ඔව්. එහෙම තියෙනවා සමහර ඔය පොල් ගෙඩි උනත් නේද, මෝරලා හොඳට වේලිලා කොප්පරා වෙලා තියෙන ගෑයෙම දින වැටෙන්නේ. සමහර ධර්මඥානෙ නොදට පුබුදින පුබුදුනාට ඒගොල්ලෝ ධර්මයෙන් ආලෝකමත් වෙන්නේ. ඒ නිසා ඒ එක එක මොහොතකදී හැබැයි වැටේ. සමහර ගෙඩිය වැටෙන ඒ ගහේ තියෙන අත්තේ නැදිනේ නේද? ඔක්කොම දන්නෝ ඒ තහම ගෙඩිය බිමට වැටුන්නේ නැහැ, නිදහස්ුන්නේ නැහැ කියලා කියනවා. එහෙම තමයි සමහර ඉතින් කුඩාම කාලෙමත් අවබෝධය ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අප්‍රමාදීව කරන්න ඕනේ. මේ කැපවීම කරන්නේ එක දිගට දිගට යනකොට ආත්ම සෙනෙහ ඇති වෙනවා. ආත්ම සෙනෙහයත් එක්ක මරණ බියක් ඇති වෙනවා. මරණ බිය ඇති වෙනකොට පස්සට වෙනවා. ඔය ගොඩාක් අය ඕනම දෙයකට කොමටම බය නැහැ, හැබැයි මරෙන්න බයයි නේ. මැරෙන්න බය නේද? එතකොට ඒ නිසා ඒ ඇත්තට පුළුවන් කමක් හම්බෙන්නේ නැහැ. ඔන්න ඒක විවිධ දෝෂ තියෙන්න පුළුවන්. හැබැයි ඒ ඔක්කොම දෝෂ නිවාරණය කරන එකම ඖෂධය තමයි අපේ මහත්යත් ඇතර කියනවා නේද? කල්යාණ මෙත්තත් සවැණය සහ සද්ධර්ම සවැණය කියලා කාරණා දෙක දෙක තියෙන්න ඕන පුළුවන්. සේවනේනවා. ඒ එක්කම ටික කාලයක් හරි අසාගෙන ඉඳි හරි යාටම පෙළඹීමක් ඇති වෙනවා. මේවා මීට වඩා ගැඹුරු කරුණු නේද කියලා. ඊට පස්සේ සම්මර්ෂණය, විමර්ෂණයනේ පටන් ගන්නවා සම්මර්ෂණය. ඒක එහෙම තමයි. නම් ඒක වරදකුත් නැහැ. මොකද ඒ වයින් තුලින් තමයි ලිවීම වරදකුත් නැහැ. නමුත් සමහර විට ලියන්නේ නැතුව ඊට වඩා ඒ ශක්තියත් අවධානය කරා යොමු කළා නම් වේගවත් වෙන්න පුළුවන්. ප්‍රවැත්තමක් කියනවා මේ. ඒක වෙන්න පුළුවන්. නමුත් කමන්නේ කොහොම හරි ආවනේ නේද? කොහොම හරි තියෙකඩුණ ඒක ඒ නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. දහස්වරක් වැරදුනා කියලා නෙමෙයි, දහස්වරක් ඉගෙන ගත්තා කියලා අපි හිතුවාම හරි පස්සේ තමයි තේරෙන්නේ ෂෝට් කට් අර කට් මේ කට් ඔක්කොම පේන්නේ পেපර් එක ආවට පස්සේ නේ. ආලෙව්වට පස්සේ මෙන්න ආවට පස්සේ පේනවා পেපර් එක. ෂා මේක මෙහෙම මට ලියන්න තිබ්බේ, අර අතනින් මේක මෙහෙම දාන්න තිබ්බේ, මෙතන මේ මන් දැම්මේ නෑනේ ඒකනේ වැඩි කියලා ඔක්කොම පේන්න පටන් ගන්න. හැබැයි කමන්නේ කොහොම හරි විභාගේ පාස් නම් කමක් නෑ. ඒ නිසා පස්සේ ගොඩාක් අඩුපාඩුකම් පේනවා. තමන් මෙතෙක් කාලයක් ඉර වෙලා හිටියේ, පස්සේ තමන්ට දුක හිතෙනවා, අයියෝ මම මේ වගේ පොඩි දෙනක නේද ඉර වෙලා සිටියේ කියලා. නමුත් වාහනයක වුණත් එහෙමනේ පින්නතුනේ, පොඩි එක තැනක වයර් පද්ධතියක් අක්‍රිය වුණහම මුළු වාහනයම නතර වෙනවා. එක කාරණයක් නැතිවීමෙන් සියල්ලම ප්‍රයෝජනෙට ගන්න බැරි වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා ඔබ තුල සියල්ල සම්පූර්ණ නැති. ඉතින් මදිනම් ඒක හදා ගන්න ඕන. දැන් අපේ වාහනයත් පණ ගන්නේ නැතුව තියෙනකොට ඉතින් මම බල බලා හිටියා, හිටියා හරියන්නේ අනුන්ගේ වාහනයකින් අල්ලලා ඕක දවසක් දෙකක් පණ ගන්නවා ගත්තා. පස්සේ හරියන්නේ Tamanduma කියලා මේකට බැටරියක් දා ගන්න ඕන කියලා කල්පනා කරලා බැටරියක් දැම්මා. ඒ වගේ සමහර අයගේ ඉතින් අර ඒ අවධිය සිද්ධ වෙන්නේ නැති වීරිය අවශ්‍ය කරන පවර් එක බලය නැති නිසා. මේ බලය එකතු කර ගන්න ඕන. හොඳට බලන්න තමන්ගේ අඩුව. තමන්ගේ අඩුව දකින්න කෙනා තමයි ඒ අඩුව හදාගන්නේ. අඩුපාඩුකම් ගොඩක් දැකගෙන ධර්මයේ අහනවා නම් ඒ අඩුපාඩුකම් වේගෙන් එයාට හදා ගන්න පුළුවන්. ඔව් ඒ නිසා කච්චාවක් ඉතාම අපි සරලව බොහොම hina වෙන ඒක සිද්ධ කළාට ලොකු දෙයක් අවදි කරන්න අපි උත්සාහ කරනවා. බොහෝ දෙනා hina වුණාට මං ඊට වඩා වෙනස් විදියක බලාගෙන ඉන්නවා ඒ ඇත්තන්ගේ කොහොමද සංවර්ධනය දියුණුව ඇති කරගන්නේ කියලා. ඉතින් ඒ නිසා මේක බොහොම ගැඹීර ධර්මයක්. ඒ නමුත් සරල දෙයක් ගම්මීරයි. නමුත් තේරෙන්නේ සිවුම් වැඩි නිසා. ඒ නිසා විශේෂ නුවණකින් විශේෂ ඇසකින් තමන් දිහා බලන්න ඕන. බලලා ඒක අවබෝධ කරගන්න ඕන. දුක් වලින් බහුතරයක් දුරු කරන්න පුළුවන්. අවබෝධ කරගත්තට කවදාවත් ඒක රස්සාවට ජීවිතයට ගැටලුවක් නැහැ. උපකාරයක් නිසා ජීවිතයට යම් උපකාරයක් ලැබෙනවා මිසක් ගැටලුවක් නම් ඇති වෙන්නේ නැහැ. විවෘත මනසින්, විශ්වීය මනසින්, විශ්වීය ඥානයෙන් මේ ලෝකේ ගොඩාක් ප්‍රතිඵල ලබන්න පුළුවන්. ඉතින් අපෙන් උපකාර ලබනවා නම් මේ රටේ ඉන්න රජවරු හරි ලෝක පහලකෝ හරි ලෝකේ ගොඩාක් හදා ගන්න පුළුවන්. මොකද හේතුව ඒ ගැටලු ඔස්සේ අපිට දැකලා කියන්න පුළුවන් මේ වගේ විසඳුම් වලින්, මේ වගේ ක්‍රියාවන් වලින් අපිට දිගු කාලීන මානව දහමක් හැටියට ලෝකය සියලු දෙනාට යහපතක් ඇති වෙන, සාධාරණත්වයක් ඇති වෙන ලෝකයක් නිර්මාණය කරන්න කොහොමද කියලා. ඉතින් ඇත්තෝ අපෙන් ඉල්ලීමක් කරනවා නම් අපි එහෙම උපදෙස් ලබා දෙනවා. ඉතින් ජීවිතවලටත් තමන්ගේ සසරටත් පවුලක් හැටියටත් පුජ්‍යලිකවත් ධර්මය තාම වැදගත්. ධර්මය ප්‍රමුඛ කරගන්න, ධර්මය මුල් කරගන්න රජකමට වඩා. රජකමක් නැහැනේ මේ අයට නේද? රජකමක් තියෙන අය ඉන්නවනම් මෙතන රජකමට වඩා ධර්මය මුල් කරගන්න. එහෙම නැතුව මේ ඒක ලොකු කරගන්න එපා, වෙන දෙයක් ලොකු කරගන්න එපා නේද? යම් යම් අයට යම් යම් දේවල් නේ ලොකු. එහෙම දේවල් ලොකු කරගන්න එපා. ධර්මයේ තමයි ලෝකේ තියෙන වටිනාම දේ කියලා ධර්මයේ ලොකු කරගන්න. නිකං චාලිත්‍රෙට නේද කසාය පැකට් අරන් ගිහිල්ලා බුදුහාමුදුරන්ගේ වටේ තියලා බුදුහාමුදුරට හෙම්බිරිසාවේ කියලා හිතලා පූජා කරනවා. සාදු නාදු දම දමා තමගේ කසාය පැකට් එකක් දාගෙන කොළුඩ තියාගෙන යනවා බුදුහාමුදුරන්ට පූජා කරන්න. බුදුහාමුදුරු වැරේ කියනන් එම ආයි පාර්ලේය වනේට යනවා. මේ මිනිස්සුගේ කසාය පැකට් බීලේ ඇති ළමකට කියලා බුදුහාමුදුරන්ට දෙන්න දෙයක් අපිට නෑ. අපිට තියෙන්නේ බුදුහාමුදුරන්ගෙන් දෙයක් ගන්න. මම උදාහරණ දක්වන්නේ මේකයි. ලෝකේ මහා පෝසතා වෙන ඔය බිල් ග්‍රේට් මහත්තයට රුපියල් 10ක් ගිහිල්ලා දෙනවා කසාය පැකට් එකක් ගන්න කියලා. බිල් ග්‍රේට් මහත්තයා මොකද කියන්නේ කියලා මට කියන්නකෝ. අයියෝ මෝඩ මිනිස්සුයෝ, මට කසාය පැකට් එකක් නෙමෙයි, මට කසාය කම්පැනියක් ගන්න පුළුවන්. ඕක තියා ගන්නවා මට එපා. තමුනාසේ කතා කරට කරන් හම්බවනවා කියලා කියනවද නැද්ද කියනවා. ඒ නිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියනම් කසාය පැකට් එකක් නෙමෙයි. අපි අපේ මුළු ගේම දෙනවානේ, අපේ මුළු පන්සලම දෙනවා, මුළු දේවලම ටික බෝහන්දේට වැඩ ඉන්න පූජා වේවා කියලා එක වචනෙන් අපි කියනවා. ඒකේ ආයි දෙකක් තියනවද නැති හින්දා හොඳයි නේ. දෙහිඳ හොඳ නෙමෙයි ඇත්තෙන්ම නේද? ඒක එච්චරයි. ආයේ කිසි දෙයක් නෑ බුදුරජාණන් වහන්සේට. ඒ අචල ශ්‍රද්ධාවෙන්, අචල ගෞරවයෙන් නේද අපි මන්නේ? ආයේ දෙයක් නෑ අපි හැමෝම. නෑ නෑ මේක මගේ නෙමෙයි. නෑ ඒක මගේ කියලා මම කිව්වේ මොකද ඒක බුදුහාමුදුරන් පූජ වෙලා තියෙන්නේ. ඒක නිසා කිව්වේ ඒක මගේ කියලා. ඉතින් ඒක නිසා ඒක කිසි ප්‍රශ්නයක් නෑ. මමෙක් නැති තැන මගේ කොයිද නේද? ඉතින් ඒ නිසා ඒ ගැටලුවක් නෑ. බුදුරජාණන් වහන්සේ කියන්නේ පුජ්‍යල ස්වરૂපයක් නෙමෙයිනේ, ගුණ ස්වરૂපයක් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ යමක් ලබා ගන්න, බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලබා ගන්න, ඒක තමයි බුදුහාමුදුරන්ට කරන ගෞරවය. අපිට උනත් කරන ගෞරවය ඒකයි. ධර්මය ලබා ගන්න, මේ ධර්මය ලබා ගන්න අපිට මොනවත් උදව් නැති වුණාට කමක් වෙන්නේ නැහැ. උදව් නොදවක් නොකරට කමක් නැහැ. ධර්මය ලබා ගන්නවා නම් අපි ආව බොහොම ශ්‍රේෂ්ඨ පිරිසක් හැටියට තමයි සලකන්නේ. ධර්මය ගන්න නැත්තම් දානේ දෙදී හිටියයි කියලා වුණත් වැඩක් වෙන්නේ නැහැ. දැන් සමහර අය දානේ දෙනවා, දානේට වැඩ හිටියේ නැති වුණොත් තරහක් වෙනවා. ඒක හරි ප්‍රශ්නයක් නේ. ඒක ඇත්තට කිසි තේරුමක් නැහැ. කැම ටිකකින් දිව්‍ය ලෝකේ නිර්වාණය යොමෙව පතන්න එපා. කැම ටිකක් දෙන්නේ බඩ පිරෙන්න මිසක් ඒක කිසි වෙන දෙයක් පතන්න එපා. යාලුවෙකුට කැම ටිකක් දීලා මොනවා හරි ප්‍රාර්ථනා කරනවා. එහෙම කරන්නේ, එහෙම කරන්න ඕනේ නෑ. නමුත් යාලුවෙකුට කැම ටිකක් දුන්නා වගේ නෙමෙයි, බුද්ධ පූජාවක් පැවැත්වුවාම සාසනික ධර්මයක් ඉෂ්ට කළාම ඒකෙන් ඇති වෙන ලොකු මහා පුණ්‍ය ශක්තිය. ඒක තමන්ගේ හිත කය වචනේ පිළිතන විදියට කර්ම කර්මඵල විශ්වාසය සහ ධර්ම අවබෝධය තියෙන තරමට තමයි ඒක ඇති වෙන්නේ. ඉතින් තමන්ගේ ඒ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න ඒ සියලුම ශක්තිය එකතු කරගන්න. අවදීන් බලන්න ධර්මය ගැන, ඔබ ගැන අවදීන් බලන්න. එළව එළවාම පහර දෙන්න, එළවල දාන්න තමන්ගේ මමත්වය. මමත්වය ඇති කරගෙන තියෙන තැනකට නිවැරදි ධර්මඥානීය ප්‍රඥා ඇස ධර්මයේ ආලෝකයේ සපයන්නේ දෙන්න. ඒක පින්නතුනේ අර අන්ධකාරයට ආලෝකය පැමිණෙන විට මාන්ධකාරය පලා යන වාසේ ඔබේ මමත්වය එතනින් පලා යන. මමත්වය කියන්නේ මහා අවිද්‍යාසහගත ඇති කරගන්න ලද බොරු සංඥාවක්, බොරු විඥානයක්, බොරු ධර්මතාවයක්. ඒ බොරුව පලා යනව පින්නතුනේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ අවදි වෙන විට. මම ওই බුවන් ඥානේ කතාව එහෙම කියනෝ ගොඩක් වෙලාවට පින්නතුන්ට මේ නිවන් දකින්නේ. දැන් ඕක මම ඊයේ දවසකත් දේශනා කරා. දේශනා කරා මම අහුව ගුවන් ඥානේ කොයි පැත්තෙන්ද වාඩි වෙන්නේ කියලා. අංගව මේ ලෝකේ දෙයක් අරයි යන්න බෑ, ගුවන් ඥානයට යනකොට මේ ලෝකේ තියෙන දේවල් දාලා ගිහිල්ලා වාඩි වෙන්න කියලා. කොයි පැත්තෙන්ද වාඩි වෙන්නේ? මුලින්ම කිව්වා දකුණු පැත්තෙන් වාඩි වෙනවා කියලා. තා එක්කෙනෙක් කිව්වා වම් පැත්තෙන් ගන්න කියලා. මම මේ දෙකම නෑ කියනකොට එක අම්ම කෙනෙක් කියනවා මම නම් හිටගෙන යනවා කියලා. හොඳ අදහසක බස්සෙකේ වගේ ගුවන් යානය වල යන අය නම් කියන්නේ නැහැ ගුවන් යානේ හිටගෙන යනවා කියලා. මොකද හිටගෙන යන දෙන්නේ නැති නිසා. ඉතින් ඒ නිසා මේ තවන්න තේරෙන්නේ නැහැ තවම් හරියට දර්ශනානුකූලව එතෙන්ට පැමිණෙන්නේ කියලා. ඒකයි ඒ ස්වභාවයේ වරදක් නෙමෙයි. නමුත් තාමත් Taman තේරුම් අරගෙන නැහැ මේ ශරීරය මම නෙමෙයි, මගේ නෙමෙයි කියලා තේරුම් අරගෙන නැහැ කියන එක තමයි එකෙන් වැටහෙන්නේ. තාමත් මේ අසකරණාසේ දේව ශරීරයේ ඒවට ගෝචර වන අරමුණු මම, මගේ ආත්මය. මොනතරම් වේදනාවක් ඇද්ද පින්නතුනේ, ඒ හැම පැත්තකින්ම එන දේවල් හිතේ ඇනෙන්න පටන් ගත්තාම හිත පිච්චි පිච්චි දෙවි දෙවි ගිනි අරගෙන දුක් වෙනවා. මේ සංසාර දුක බුදුහාමුදුරුවෝ පෙන්නනෝ රාජ දඩුවමකට වැඩි වේදනාකාරී කියනවා, දුක්බරයි කියනවා. මමත්වයෙන් යුක්ත මිනිස්සෙක් මහා පිච්චි පිච්චි ඉන්නේ. පව්. දෙවිල දෙවිල පිච්චිලා පිච්චිලා හෙම්බත් වෙලා සමහර අයගේ සිත් එනිසා ලොකුම ධනය වෙන, ලොකුම සම්පත වෙන ධනය ඔබ රැස් කරගෙන ඔබ පවත්වාගෙන යන්න. මොකද මට ශ්‍රද්ධාව කියන ධනය තියෙනවා, ප්‍රඥාව කියන ධනය තියෙනවා, අධ්‍යාත්මික සිල්වත් බව කියන ධනේ තියෙනවා. ඒ කියන්නේ හදවතට විරුද්ධ වැඩක් කරලා එයා සිතට විරුද්ධව කටයුතු කිරීමක් කරලා නැති නිසා හදවතේ හටගත්ත සීලය තියෙනවා, සීල ධනේ තියෙනවා. ඉතින් ආත්ම සංවේදී මිනිස්සු බිහි වෙන්න ඕන ආගමිකයෝ නොවේ. ආත්ම සංවේදී මිනිස්සු වැරදි කරන්නේ නැහැ. වරද දුෂ්ට සහගත දේවල් කරන්නේ නැහැ ආත්ම සංවේදී මිනිස්සෙ. මොකද එයාට තේරෙනවා හොඳ දෙයක් කරන විට හොඳ දෙයක් දැනෙනවා, නරක දෙයක් කරන විට නරක දෙයක් දැනෙන නිසා නරකක්ම කරන්න නැතුව හොඳ දෙයක්ම කරන්න කල්පනා කරනවා. එයාට ලැබෙන නිදහසින් තමන්ගේ ජීවිතේ හොඳින් කළමනාකරණය කරගන්න හැකියාව ලැබෙනවා. මිනිස්සුන්ගේ තණ්හාවට උදව් කරලා අවසන් කරන්න බෑනේ. දරුවන්ගේ වේවා, දරුවන්ගේ තණ්හාව පුරවලා ඉවර කරන්න පුළුවන්ද? බෑ. ඕනගේ වේවා, මහත්යේගේ වේවා, තියෙන ආසාවල් අවශ්‍යතාවල් තණ්හාවල් පුරවන්න පුළුවන්ද? බෑ. එහෙම පුරවන්න බෑ. ඒ නිසා අපිට හැකියාව තියෙන්නේ අපේ ධර්මයෙන් සිත පුරවාලන්න පුළුවන්. එයින් අදහස් වෙන්නේ නෑ අපි වෙන ටැග් එකක් දෙන්නේ නැහැ කියන එක නේ. මොකද නමුත් අපි දෙයක් ලබන්නේ නැහැ කියන එකත් අදහස් වෙන්නේ නැහැ. නමුත් ඒ අතර නෙමෙයි අපේ ජීවිතේ තියෙන්නේ. කියන්නේ ගේදොර ඉඩකඩම් යාන වාහන අතර නොවේ අපේ ජීවිතේ පවතින ඊට වඩා උසස් මට්ටමක. නැත්තම් ඒව ආත්මය කරගත්තොත් එහෙම ඔව් ඒව ආත්මය කරගත්තොත් එහෙම ඒවයි ඒ රසයේ නිවැරදි ආකාරයේ භුක්ති විඳින්න අපොහොසත් වෙනවා. ඒව ආත්මය කරගන්න නැති වෙනකම් ඒ ඇත්තන්ට ඒවයි රසය වටිනකම භුක්ති විඳින්න හැකියාව ලැබෙන්නේ. හිතවල පැටලිලා ඉන්නව නම් කවුරු හරි එකක් තමයි එතන මමත්වයේ පෙන්눔 කරනවා. ඊළඟට ඒ මමත්වයේ විසින් තව දෙයක් පටලවගෙන ඉන්නවයි කියලා මමත්වයටත් නිකන් ඉන්න බෑනේ. එයාටත් නිතරම පැටලෙන්න ඕන. පැටලෙන්නේ නැතුව මමත්වයට ඉන්නත් බෑ. ඒ නිසා මමත්වයත් කරන්නේ මොකද? හැමතිස්සෙම කොහේ හරි ගිහිල්ලා පැටලිලා ඉන්න කූඩල්ල වගේ තමයි. කොහේ හරි ඉල්ලලා එයාට ලේ බොන්න ඕන. එතකොට යමක් බැඳිලා තියෙනවා නම් ඒ බැඳීමේ ප්‍රමුඛ කාරණේ තමයි තමන්ගේ තියෙන මමත්වය. දැන් මේ පින්නතුන් පැහැදිලි කරලා තියෙන නිසා ධර්මයේ ගැළවීම කිසි ගැටලුවක් නැහැ. පින්නතුන් දන්නවා මොකද්ද මේ ප්‍රතික්ෂේපයෙන් තොරව කරන ගැළවීම කියලා. ප්‍රතික්ෂේපයෙන් තොරව නිදහස් වීම. ප්‍රතික්ෂේපයෙන් තොරව ගැළවීම මොකද්ද කියලා දන්නවා. ඒක දැනගෙන ඒ ධර්මානුකූලව ඒ තමගේ මනස නිදහස් කරගන්න එක කරන්න මහන්සි වෙන්න. මේක කියලා දෙන්න බෑනේ. මං කිව්වේ පින්නතුන්ට මුලින්ම දේශනා කරේ මොකක්ද? වචන ඔක්කොම බොරු. ඒ බොරු වචන වලින් තමයි පින්නතුනේ මේ නිවන් මාර්ගය තනන්නේ. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරන දේශනා ප්‍රාතිහාරය. දේශනා ප්‍රාතිහාරයක් කියලා. බොරු වචන වලින් කොහොමද මේ ධර්මය කියන්නේ? ඊළඟට පින්නතුනේ ඊට වඩා අපන් පින්නතුනේ බුදුහාමුදුරන්ගේ ප්‍රාතිහාරය. මේ ධර්ම අවබෝධය කර ගැනීම සම්බුඥාණයෙන්ම බොරු ඉන්ද්‍රියන් වලින් සත්‍ය අවබෝධ කර ගැනීම. එනන් බොරුවක් පෙන්වන ඉන්ද්‍රියන් වලින් සත්‍ය අවබෝධ කර ගැනීම. හැබැයි බුද්ධත්වයට පත් වුණාට පස්සේ ඉන්ද්‍රියන් බොරු නෙමෙයි. ඉන්ද්‍රියන් සත්‍යයි. ඊට පස්සේ බුදුහාමරණ ඇසට පේන්නේ ඇත්ත. හැබැයි බොරුව තියෙන තුරු ඒකට අපි කියන්නේ බොරු ඉන්ද්‍රියන් කියලා. පැහැදිලිනේ? බොරුව නැති වුණාම කියන්නේ කියලා. ඇඳුමක් උනත් එහෙම කිලිටි තීද්ද කියන්නේ කිලිටු ඇඳුම කියලා. පිරිසුදු වුණාම අපි ඒකට කිලිටු ඇඳුම කියන්නේ නෑ. ඒ නිසා බුදුරජාණන්සේගේ ඉන්ද්‍රියන් පවිත්‍ර වුණා, පිරිසුදු වුණා. ඊට පස්සේ පිරිසුදු ඉන්ද්‍රියන්. නමුත් සිද්ධාර්ථ කුමාරයන්ගේ කාලේ තිබ්බේ මොකන්ද? බොරු ඉන්ද්‍රියන් ටික. ඒ බොරු ඉන්ද්‍රයන් වලින් සත්‍ය අවබෝධ කරගත්ත. බොරු වචන වලින් සත්‍ය අවබෝධ කරගන්න. ඒ නිසා මේක ප්‍රාතිහාරය. දැන් මේ පින්නතුන් නම් අහන්නේ නවක ඉන්න අය නම් අහගෙන අහගෙන අහගෙන ඉඳලා කියනවා හාමුදුරුව කරන්න මුකුත් කිව්වේ නෑනේ අපිට. ඒ කියන්නේ හාමුදුරුව බණ ටික ගිහිල්ලා කියලා ඉවර වුණාට පස්සේ හිතනවා මේ ඇත්ත හාමුදුරුව දැන් කියයි අපිට ලෙෆ්ට් රයිට් කියන්න කියයි. එහෙම නැත්නම් 1 2 3 කියලා මනින්න කියයි, ගණන් කරන්න කියයි, දැන් මෙතන හුලං බලන්න කියයි, ඔහොම කියයි කියලා හිතන් ඉනවා. මම ඔය හුලං ගැහිලි කරන්නේ. ඒ නිසා Taman ඔය තේරුම් කරගන්න උත්සාහ කරන්න ඕන. මේ සමස්ත දේශනාව තුළ තියෙන තමන්ට කරන්න ඕන දේ, තමන්ට අවබෝධ කරගන්න ඕන දේ. කසායක් වගේ තම්බල මේක හරියට බොන්න. එතකොට තමන්ට තේරුම් වෙයි. මොකද්ද ධර්මය කියන්නේ? ඔයිට වඩා නම් මට බෑ. නේද? බුදු කෙනෙකුට නම් ඒ හැකියාව ඇති. වචන ගොඩක් ඕනේ එක වචනේ නිවන් දකින්න පුරුදු වෙන්න. වචන පස්සේ යන්න එපා. දේශනා අහන්න, විනෝදෙට ගිහිල්ලා අහන්න, ධර්ම කරුණු දැනගන්න අහන්න. නිවන් දකින්න ඕන නම් එක වචනේ නිවන් දකින්න. සබ්බේ සංඛාරානිච්ච, කිසිම සංස්කාරකයක් නිත්‍ය කරගන්න එපා, බැඳෙන්න එපා, අල්ලගන්න එපා, රඳව ගන්න එපා. සබ්බ සංඛාර සමතෝ, සියලු සංස්කාරකයන්ගේ සමතය තමයි සංසිධීම තමයි අනිත්‍ය කියන්නේ. අනිත්‍ය කියන්නේ නොඇලීම, අනිත්‍ය කියන්නේ නොගැටීම, අනිත්‍ය කියන්නේ දෙයක්, වස්තුවක්, ඒකකයක්, සංකල්පයක්, දෘෂ්ටියක් නොවේ. ඉතින් මගේ වටිනාම උපන්දිනය දවසේ සහභාගී වෙලා අනුශාසනා ලැබුවට ජීවිතේ අවබෝධ කරගන්න මහන්සි වෙන හැම දිනකටම මේ ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි බලාපොරොත්තු මුළු මහත් ලෝකෙම සතුටෙන් ජීවත් වෙනවා දකින්න, අවබෝධයෙන් ජීවත් වෙනවා දකින්න. හැම දිනකටම තෙරුවන් සරණයි.